සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං බෙංකවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා වෝ කුසලා ධම්මා උප්පඤ්ජಂತಿ උප්පන්නාවා කුසලා ධම්මා පහායන්ති යතෛදං බෙංකවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ බෙංකවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පඤ්ජಂತಿ උප්පන්නා වා කුසලා ධම්මා පරියායන්ති සදේවත් වාතාවරණ පිනතුණි අද 2015 වර්ෂයේ මැදින් පොන් පොහදා සිල් සමාදන් වෙච්ච මේ පිනතුන් අලුතින්ට නියමිත ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදු සමයේ තියෙන ඊටාම වැදගත් මාතෘකාවක් පිළිබඳව මේ මාතෘකාවේ නම තමයි යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම යමක යථා ස්වභාවය අනුව මෙනෙහි කිරීමටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බුදුදහමේ තියෙන සියලුම අනුශාසනාවලින් අපට මඟ පෙන්වන්නේ ප්‍රඥාව ලබා ගැනීම මොකක් ලබා ගැනීමද ප්‍රඥාව ලබා ගැනීම නුවණ ලබා ගැනීම ලෝකය ගැන අලුත් ඇසකින් බලන්නට අපට හුරු කරවීම තමයි බුදුදහමේ හැම අනුශාසනාවක්ම කරන්නේ. ඒ ප්‍රඥාව බුදුහාමුදුරු දේශනා කළා ප්‍රඥාව දිනු වීමේ ක්‍රම හතරක් තියෙනවා. පඤ්ඤා බුද්ධි කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්වෙනවා ප්‍රඥාව දිනු වෙන ක්‍රම හතරක් ගැන. ඒ එකක් තමයි නුවණැති කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම. නුවණැති කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම. දෙවැනි අංගය තමයි සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රෝ එකේක හරියන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රව හඳුනා ගන්න නුවණ අපිට තියෙන ඕන. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. අපේ ළඟ සුවච බව තියෙන ඕන. අපේ ළඟ යමක් යම් කන්දීමේ සූදානම් බව තියෙනට ඕන. ඒක සුවද කියලා කියනවා. ඒ වගේම ඒ සුවද බව ඔස්සේ සංධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. සංධර්මයේ නාමයෙන් ලෝකේ වර්තමානයේ බොහෝ දේවල් අද තියෙනවා අහන්නට අපට. නමුත් අප බුද්ධිමත් වෙන්නට ඕන. ඔබ බුද්ධිමත් විය යුතුයි. බුදුදහමේ හැබෑ සදහම් පණිවිඩය මොකද කියලා තෝර බේරගන්න. නැත්නම් අපේ කාලේ නාස්ති වෙනවා. අපට නියම ඉලක්කයක් යන්න බැහැ. එනිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී ගැඹුරින්ම ඒ ධර්මයේ හරය මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. කිසියම් පුද්ගලයෙක් අසුර කරනකොට අප දක්ෂ වෙන්න ඕන ඒ පුද්ගලයාගේ හොඳ ගතිගුණ ටික ක්ෂණිකව හඳුනා ගන්න. එහෙම නොවුනොත් අපට අහු වෙන අඩුපාඩු ගන්න විතරයි දෙන්නේ. හැමදාම අපි හිතන අර කරගන්නවා. ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීමත් එක්ක අපි ඇතුලේ නොනිනක ලක්ෂණය තමයි යෝනිසෝ මනසිකාරය. දැන් අද අප මේ සාකච්ඡා කරන මාතෘකාව යෝනිසෝ මනසිකාරය නුවණින් මෙහෙය කිරීම. මේ ආපු දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර කර හිතන්න ඕන. ඒ වගේම ඒක ස්ථාවර වෙන්න සමථ විදර්ශනා භාවනා කරන්න ඕන. මෙන්න මේ හතර පිළිතුරේ ජීවිත ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙන තෝරණ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයට ළඟින් යන තව වචන කීයක් බුදුදහමේ තියෙනවා. එකක් තමයි සතිය, අනෙක් එක සම්පජඤ්ඤය. යෝනිසෝ මනසිකාරය, සතිය, සම්පජඤ්ඤය මේ කරුණු ඉතාම ළඟින් යන්නේ. හැබැයි මේ කරුණු වල සමානත්ව සාධක වගේම වෙනස් සම්පූර්ණ තියෙනවා. එතකොට මෙන්න මේ කරුණු හරියට තේරුම් ගන්න පුළුවන් මොනවත් අපි දැක්ස මොනවද ඉන්නේ අපි ජීවිතේ වහා ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ මේ ප්‍රයෝජන ගන්න ප්‍රමාණය එක අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. මානසික දුක් පීඩා අඩු වෙනවා අපේ ජීවිතේ. Here we are discussing about the very special topic in Buddhism, wise investigation or wise reflection. It says in Pali Buddhist language, Yonso Manasikara. When we look at something, when we think something, if we look at about it, when it doesn't arise suffering in our life, that is the way is wise investigation. We mostly think, when we look at something, when we hear something, it suddenly goes to pass. When we live in the society, when we discuss something, we mostly discuss our past experience. When we think something, be sure that we mostly think about our past experience. When somebody is speaking some about, you can investigate that they are talking about their past experience. When they are talking about their past experience, do they know that they are talking about past? They don't know. Because of ignorance, because of delusion, because of unknowing of cause and effect, when they think about, when we discuss something about their past experience, they go to the past experience, they live in the past, but they have no awareness that they are talking about past or they live in the past. This is the main reason that we suffer in our day-to-day life. Here, the topic that we discuss, Yonso Manasikara, or wise reflection, leads us to that how we think about our experience living in the present moment. Our important time in our life is living in the present moment. But because of ignorance, we lose this very important moment that we have in our life. If we are intelligent, through listening to Buddha's message, we can understand how we suffer in our day-to-day life. And when some negative ideas arise in our mind, if we have consciousness, if we have mindfulness, we can understand what happens to our mind. Here, wise investigation, Yonso Manasikara helps us to think about the reality in our life and how we get rid of suffering and how we develop our wholesome attitudes, ideas in our life. Yonso Manasikara අපට උදව් කරනවා සතුටින් ජීවත් වෙන්නට. ප්‍රඥාව වැඩි කරන්නට අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි අපි කොයිතරම්නම් අපේ හිතට සලකනවාද කියන කාරණය. පිනොතින් කල්පනා කරලා බලන්න අපි අපේ හිතට කොච්චර සලකනවද? අපි ජීවිතයේ සලකන දේවල් බලන්න මොනවද කියලා. අපි සලකන්නේ අපේ ගෙදරට. අපි සලකන්නේ අපේ ඊටමට. අපි සලකන්නේ අපේ උපාධිය නැතිවම සුදුසුකමට. අපි සලකන්නේ අපේ මේ තියෙන ශරීරයට. අපි සලකන්නේ අපේ දරුවන්ට. අපි සලකන්නේ අපේ යාන වාහන වලට. අපි සලකන්නේ අපේ කීර්තියට. නමුත් මේක තේ අපි කොච්චර නම් දවසට අඩු වෙලාවක්ද අපි අපේ හිතට සලකන්නේ? කොහොමද අපි අපේ හිතට සලකන්නේ? කොහොමද අපි අපේ හිතට සලකන්නේ? හිතට ආහාර දෙන්න ඕන. ඔබ බොහෝ විට කඩල ගන්න ආහාර ටිකෙන් ඔබ උදව් කරන්නේ ඔබේ ශරීරයට. නමුත් අපේ හිතටත් අපි ආහාර දෙන්න ඕන අපේ සතුට වැඩි වෙන නම්. ඒ හිතට දෙන ආහාරය මොකද්ද? ඒ හිතට දෙන ආහාරය තමයි ලෝකයේ දෙස නුවණින් බලන්නට පුරු කරගන්න. නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය ලබා දීම. සම්මා දිට්ඨිය හිතට ලබා දීමමයි තමයි අපි අපේ හිතට උදව් කළා වෙන්නේ. අපි අපේ හිතට ආදරය කළා වෙන්නේ. පින්නතුනි අපි කෙනෙක් දැක බලන විට කෙනෙක් ගැන අපිට මතක් වෙන විට කෙනෙක් අපි අසුරු කරන විට අපිට එකපාරටම මතක් වෙන්නේ මොකක්ද යන්නේ? ඒ පුද්ගලයාගේ ශරීරය අපිට මතක් වෙන්නේ. වෙන දයක් මතක් වෙනවද? කෙනෙක්ගේ අත්දැකීමක් මතක් වෙනකොටම අපිට මතක් වෙනාගේ රූපය. අපිට හිතෙනවා මේ රූපය මතක් වෙන වෙලාවට ඒ කෙනාගේ හිතකුත් තියෙයි කියලා. එම මතක් වෙනා ඉන්නන හද උස්සන්න බලන්න. අපිට බොහෝට මතක් වෙන්නේ නැහනේ. කෙනෙක් ගැන මතක් වෙනකොටම අපිට මතක් වෙන යාගේ රූපේ. ඒ රූපේ පින්නතුනි ඒක නාමී ගියාට පස්සේ තියෙන මේ විදියටම. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ශරීරය බලවත් අඩු වෙන්නේ නැහැ. බර ගොඩක් වැඩි වෙනවා මරණයට පස්සේ. බය වෙන්නේ කොහොමද? බරෙන් අඩු වෙන්නේ. පින්නතුනි අපේ මෙනිය දෙයක් මත තියෙනකොට මේක කොහොම තියෙනවා? නමුත් අපිට කෙනෙක් ගැන මතක් වෙනකොට අපිට ඇත්තටම සිහිපත් වෙනවද ඒ දැනස්සාගේ හිතක් තියෙන්නේ කියලා? අපිට මතක් වෙන්නේ නැහැ. අපිට හරියට නුවණින් තේරුණොත් වෙනතුනි කෙනෙක් මතක් වෙනකොටම ඒ පුද්ගලයාගේ ශරීරයේ මේ ජීවත් වෙන්නේ සජීවීව ඉන්නේ ඒ දැනස්සාගේ මනසක් තියෙන නිසා කියලා. පුද්ගලයෙක් නිසා දැනට අපිට ඇතිවන රාගය සහ ద్వේෂය 50%ක්ම අඩු වෙනවා. හොඳට 30ක් තිබුණා. පින්නතුනි අපිට මනසක් නැත්නම් හිතක් නැත්නම් දැන් මම කියලා කියමු. මට මෙහෙම වාඩි වෙලන්න පුළුවන්ද? මට මෙහෙම අත ඔසවන්න පුළුවන්ද? මෙහෙම කතා කරන්න පුළුවන්ද? මනසක් නැත්නම් මේ මුකුත්ම කරන්න බෑ. එතකොට පුද්ගලයෙක් දකින්නකොටම හිතන්නේ මේ පුද්ගලයා කියලා කියන්නේ ශරීරය විතරක් නෙවෙයි ඔහුගේ මේ ක්‍රියාකාරීත්වය හසුරුවන මනසක් මෙතන තරක් තියෙනවා කියලා. පින්නතුනි ශරීරය කියන්නේ 1/5 විතර අපේ ජීවිතේ. 1/5 90%ක් විතරම මේකේ පිටපස්සේ තියෙන්නේ අපේ මනස. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්නතුනි හිතට දුක් පීඩා අඩු වෙන විදියට හිතට කෙලෙස් අඩු වෙන විදියට අපට හිතන්නට පුරු කරන ක්‍රමයටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට අපි මුලින් කිව්ව පින්නතුනි අපි ජීවිතයේ යමක් හිතනකොට අපි වැඩිපුරම දිනපතා හිතන්නේ කුමක් ගැනද? අපේ අතීත සිදුවීමක් ගැන. හොඳට කල්පනා කරලා බලන්න ඔබට හිතන දේවල් ගැන. ඔබට 100% ඔබ හිතන දේවල් වලින් හිතනවද වර්තමාන මොහොත දේවල්? මේ දැන් දකින්න දැන් තියෙන දේවල් 100% විතර ඔබට මතක් වෙනවද? විනාඩි 10ක් ගත්තොත් විනාඩි 10ක කාලයකදී කල්පනා කරලා බලන්න කොයි තරම් වෙලාවක් ඔබට මේ මොහොත ගැන හිතෙන්නේ? අවංකව හිතලා බලන්න. ඇතැම් විට මේ සත්‍ය අහන්න පුළුවන් අහනවත් එක්කම ඔබේ හිත බයට යන්නේ. අතීතේ කියන්නේ මේ රූපේ බලන්න පුළුවන් බලනවත් එක්කම අතීතේ යන්නේ. දැන් මේ පන්සල දකිනකොටම මේකට උදව් කරපු අය ඉන්නවනම් ඇතමිට මේ පන්සලේ මුල් කාලේ මතක් වෙනවා. මේ පන්සල මෙයාට එන කලින් තැන මතක් වෙනවා. මේ පන්සලේ හාමුදුරුව මතක් වෙනවා. ඒ හාමුදුරගේ අතීත ජීවිතය මතක් වෙනවා. අතීත කතා ටික මතක් වෙනවා. බැනල එහෙම තියෙනවනම් ඒවත් මතක් වෙනවා. ඔක්කොම ටික පින්නතන මේ අතීත අත්දැකීමට යනවා. එතකොට අපි එහෙම අපේ හිත අතීතයට යනකොට ඇත්තටම අපි දන්නවද දැන් මේ හිත අතීතයට ගියා කියලා? අපි දන්නේ නැහැ. මෙන්න මේ දන්නේ නැති එක තමයි පින්නතුනි අපට තියෙන ලොකුම මුලාව. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි අපි යම්කිසි මානසික දුක් පීඩා ටිකක් ජීවිතේ විඳිනවා නම් අන්න ඒ දුක් පීඩා වෙනීම සඳහා හේතු වන ප්‍රධානම සාධකය අපිට යමක් හිතනකොටම ඒ සිතිවිල්ල අතීතයට නැගතිය. ඒකෙන් කියන්නේ පින්නතුනි සිහිපත් කරන්න එපා කියලා අතීත දේවල් අමතක කරන්න කියලා නෑ මොකවත් බුදුදහමේ. මේක වරදවා තේරුම් ගන්න එපා. අතීතය අමතක කරන්න අනාගතය අමතක කරන්න දැන් මේ මොහොත විතරක් ඉන්න කියලා බුදුදහම කියනවාද? බුදුදහම කවදාවත් කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුකෙන් නිදහස් වීම සඳහා තියෙන ප්‍රධානම ක්‍රමයක් තමයි සතිපට්ඨානය වැඩි වීම. සිහි වැඩි වීම. The main reason, the main thing that we have to do to get rid of suffering is practicing mindfulness. When we develop mindfulness, we develop our memory about our previous experience. Memory is not the point or reason of the suffering. If we are on the path of liberation or purification, actually our memory should increase little by little. Memory is not the fault. What is the fault? That when we think about something, if our mind goes to pass unconsciously without mindfulness, that is the cause of suffering. When we practice mindfulness, we practice how we live in the present moment. Our success, our real happiness depends on how much we have practiced mindfulness. How much we have awareness about our mind and body. එතකොට කොයිතරම් දුරට අපි කොයිතරම් දුරට අපේ ජීවිතය සාර්ථකද කියලා කියන්නේ අපි ගත්ත උපාධිවල අපේ බැංකු පිරිමය කොච්චර කල් තියෙනද කියන එකවත් අපේ රුපියල් කොච්චර ලස්සනද කියන එකවත් අපි කොච්චර මාසෙට වැටුපක් ලබනවද කියන එකවත් අපේ දරුවෝ කොයිතරම් අධ්‍යාපනය ලබල තියෙනවද කියන එකවත් නෙවෙයි. බුදුදහමට අනුව පින්නතුනි බුදුදහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපට ප්‍රඥාව ලබා දෙන දහම. ඒ ප්‍රඥාව පින්නතුනි මඟ නවතින දහමක් නෙවෙයි මේක. ප්‍රඥාවෙන් ලබන්න පුළුවන් උපරිමයට ලබා දෙන මේක. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි. දෙවියන් විතරක් නෙවෙයි. බ්‍රහ්මයන් විතරක් නෙවෙයි. මේ මුළු තුන් ලෝකයට මාර්ග වෙච්ච කෙනෙක්. මේ මුළු තුන් ලෝකෙම තියෙන දැනුම් සම්භාරය, පුණ්‍ය මහිමය, පොහසත් බව, සාර්ථකත්වය, බුද්ධිමත් බව සියල්ලක්ම ඉක්මවපු දහමක් තමයි බුදුහාමුදුරන්ගේ දහම කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ අපට දෙන්නේ සාමාන්‍ය සරල දේවල් නෙවෙයි. ඒ බුදුහාමුදුරුවෝ අපට දෙන්නේ ලෝකෙ දෙන්න පුළුවන් වටිනාම දේ. ඒ බුදුහාමුදුරුවෝ අපට යම් කිසි ආදර්ශයක්, ඒ බුදුහාමුදුරුවෝ යම් කිසි උපමාවක් අපට දේශනා කරනවා. ඒකનો දේශනා කරන ලෝකෙ උපරිම දේ අපට ලබා දෙන්නේ. එනිසා පින්නතුනි අපි බුද්ධිමත් වෙන්නට ඕන. මේ දහම අපේ ජීවිත තුළ ලබා ගන්න. එහෙම ලබා ගත්තොත් අපි හිතන්නේ ඉගෙනම විදියට, අපි හිතන්නේ ඉගෙනම ප්‍රඥාවෙන්, අපි හිතන්නේ අපේ හිතට කෙලෙස් නැති නොවන විදියට. එහෙම අපි හිතුවොත් පින්නතුනි අපේ ජීවිත කොච්චර වටිනවද? අපේ ජීවිත වටිනාකම කොච්චරද? දැන් අපේ ජීවිතය කොච්චර වටිනවද දැනට? දැනට අපේ ජීවිතය මේ පැත්තෙන් කියලා සමන් ලකුණ දාලා අනිත් පැත්තට දානවා අපේ උපාධිය, තියෙන ගෙදර, දරුවන් ටික, වාහනය, බැංකු ගිණුම ටික, ඔය ටික ඔක්කොම අනිත් පැත්තෙන් දාන ලකුණ තමයි දාන්නේ. ඔකට සමාන වෙනවනේ. දැනට අපේ ජීවිතේ වටිනාකම තමන්ගේ නම මේ පැත්තේ ලියලා අනිත් පැත්තේ සමාන ලකුණ දාලා එකතු කරනවා. උපාධි ටික, රැකියාව, මාසික ආදායම, බැංකු ගිණුම මුදල් ටික, දරුවන්ගේ අධ්‍යාපනය, වාහනය, ගෙදර, ඉඩම ඔය ටික එකතු කරනවා. ඕක තමයි දැනට අපට තියෙන වටිනාම දේ. අපේ වටිනාකම තීරණය වෙන දේ. ඒ අපේ ගෙදර දරුවෝ ටිකයි ඔක්කොම ටික ඉන්න ගමන් අපි ඉන්න සිටියේම ඉහළ තැනකට ගිහිල්ලා බලන කන්දකට අපේ ගෙදර කොච්චර කුඩාවලද පේන්නේ? ඉතාම පොඩි තිතක් වගේ පේන්නේ නේ ඈත කන්දකට ගිහිල්ලා බලනකොට. ඒ කන්ද නෙමෙයි පින්නතුනි. තවත් ටිකක් ඉහළ තැනකට ගිහින් බැලුවොත් මේ නරකම කුඩාවලද පේන්නේ. මේ ප්ලැනට් එකෙන් අපි හැඩ ගිහින් බැලුවොත් අපි ඉන්න ප්ලැනට් එකම පොඩියට පේන්නේ. ඒ විතරක් නෙවෙයි තවත් ගිහින් ගැලැක්සියට ගිහින් බැලුවොත් අපි ඉන්න ගැලැක්සියම මේ මිල්කි වේ තමයි පේන්නේ. ඉතාම පොඩි පොඩිම පොඩි ග්‍රහලෝකයක් වගේ පේන්නේ. පින්නතුනි අපේ ගැලැක්සිය මත අපට එහෙමයි පේන්නේ. මේ විශ්වය මත පින්නතුනි අපේ වටිනාකම කොච්චර නම් සුළුද? අද අපේ ජීවිතේ වටිනේ මෙච්චරයි. මේ සුළු කිතක් වගේ පොඩි තැනක දෙයක්. නමුත් පින්නතුනි බුදුහාමුදුරන්ගේ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපේ වටිනාකම මේ මනුස්ස ලෝකේ තත්ත්ව විතරක් නෙවෙයි, දිවි ලෝකේ තත්ත්ව විතරක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකේ තත්ත්ව විතරක් නෙවෙයි, මේ තුන් ලෝකේම වඩා වටිනා දෙයක් බවට පත් වෙනවා අපේ ජීවිතේ. ඒ දහම් මගේ ඉගෙනම ප්‍රතිපලයට නෙවෙයි, ඒ දහම් මගේ රහත් භාවයට නෙවෙයි, ඒ දහම් මගේ පළවෙනි පියවර වෙන සෝතාපන්න බවට පත් වුණා. ඒ සෝතාපන්න බව තුළ පිටින් තියෙන වටිනාකම බුදුහාම දේශනා කරනවා. පතෞරියා ඒක රජයේන සංගත ගමනේනවා සබ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං වරන් කියලා. ඒ සෝතාපන්න බවේ වටිනාකම කියනවා පතෞරියා ඒක රජයේන මේ මුළු පෘථුවියටම රැඳෙවීමටත් වඩා වටිනයි. සංගත ගමනේනවා ස්වර්ගයට යෑමටත් වඩා වටිනයි. ඒ දිව්‍ය ලෝකයට යෑමටත් වඩා වටිනවා. සබ ලෝකාධිපත්‍යේන මේ ලෝකෙට අධිපති වීමටත් වඩා ඒ සතර මඟ සතර පිළිවෙලේ පළවෙනි පියවර යෑමට වටිනවා. එහෙනම් පින්තුනි රහත් භාවයේ කියන එක ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. එතකොට අපේ ජීවිතයේ එහෙම දැක්මකින් සාර්ථක කරගත්තොත් අපි කොච්චර වටිනවද? අපේ දෙමෝ ගැන කොච්චර වටිනාකමක් ලැබෙනවද? අපි ඉගෙනගත්තු පාසලට කොච්චර වටිනාකමක් ලැබෙනවද? අපේ ධර්මයට කොච්චර වටිනාකමක් ලැබෙනවද? අපි යන වාහනයට කොච්චර වටිනාකමක් ලැබෙනවද? අපි පාවිච්චි කරන ඇඳුම් වලට කොච්චර වටිනාකමක් ලැබෙනවද? පින්නත් අපේ ශරීරයට කොච්චර වටිනාකමක් ලැබෙනවද? බුදුහාඳුරන්ගේ එක කෙස් ගහකට අපි කොච්චර ගරු කරනවද? බුදුහාඳුරන්ගේ එක ධාතුවකට එක දතකට අපි කොච්චර ගරු කරනවද? බුදුහාඳුරන් පාවිච්චි කරපු පාත්‍රයේ එක කෑල්ලකට පාත්‍රා ධාතුව කියලා අපි මහා දාගයක් හදලා වඳිනවා. බුදුහාඳුරන්ගේ පටියේ අන්දනේ ගැටගහපු පටියේ පටි ධාතුව කෑල්ලකට අපි චෛත්‍ය හදලා වඳිනවා. බුදුහාඳුරන් සම්බුද්ධත්වයට පත් වෙච්ච වජ්‍රාසනයට අපි බුද පූජා පවත්වන දිනකට දහස් ගණන් වඳිනවා. ඇයි මේ වඳින්නේ? ඇයි මේ ගරු කරන්නේ? ඇයි මේ බුද පූජා පවත්වන්නේ? පින්නතුනි මේ ගරු කරන්නේ මේ අවබෝධයට. අපි මේ ගරු කරන්නේ මේ ඉහළම දැක්මකින් යුක්තව මේ ලෝකේ ජීවත් වෙච්ච කෙනෙකුට අපි මේ ගරු කරන්නේ. බුදුහාමරණ විතරක් නෙවෙයි, සරුවත් මුගලන් හාමුදුරන්ගේ ධාතුන් වහන්සේට අපි වඳිනවා. ඒ සරුවත් මුගලන් ස්වාමීන් වහන්සේ කෙනේ පාවිච්චි කරපු සිවුරු කෑල්ලක් හරි කොහේ හරි හම්බුනොත් අපි ගෙදර ගෙනල්ලා ගෙදර වටිනාම තැන පූජනීයම තැන අපි තියලා වඳිනවා. ඇයි වඳින්නේ පින්නතුනි? මේ අවබෝධයට. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතවල දැක්මේ වෙනසක් ඇති කරගත්තොත්, ඒ දැක්මටම අපේ චර්යාවේ වෙනසක් ඇති කරගත්තොත් අපේ ජීවිතත් ඒ වගේම වටිනවා. යෝනිසෝ මනසකාරයෙන් අපිට කරන්නේ මෙන්න මේ දැක්ම මෙන්න මේ අවබෝධය, මෙන්න මේ භාවිතය අපේ ජීවිත තුරට ලබා දීම. බුදුමහතුරු දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් විදියකින් අපි හිතනකොට අපේ හිතේ දැනට තියෙන කෙලෙස් අඩු වෙනවා නම්, අලුත් කෙලෙස් නූපදිනවා නම්, තියෙන කුසල දහම් වැඩි වෙනවා නම්, නූපන් කුසල දහම් වර්ධනය වෙනවා නම්, මෙන්න මේකයි හිතන ක්‍රමය කියලා කියන්නේ. මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? අපි යම් කෙසේ හිතන විදියකින් අපේ හිතේ කෙලෙස් අඩු වෙනවා නම්, කුසල් වැඩි වෙනවා නම්, මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොකක් හෝ ක්‍රමයක් වෙන පුළුවන්. පින්නතුනි, අපට එදිනදා ජීවිතයේ අපට හිත නරක් වෙන්න කොමන දේවල් වලදද? අපේ ඇසට අපි අකමැති රූප දකිනකොට, අපේ කනට අපි අකමැති ශබ්ද අහනකොට, අපේ නාසයට අපි අකමැති ශබ්ද නාස ආග්‍රහණය කරනකොට, ගඳ සුවඳ විඳිනකොට, දිවට අපි අකමැති රස ලැබෙනකොට, ශරීරයට අපි අකමැති පහස ලැබෙනකොට, මනසට අපි අකමැති අරමුණු වෙනකොට තමයි අපි දුක් විඳින්නේ. එහෙනම් මෙන්න මේ අසුභ අරමුණේදී අපි අකමැති අරමුණේදී අපි දකින විදිය වෙනස් කරගන්නට ඕන. බාහිර රූප වෙනස් කරාට මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපේ ලක්ෂණ වෙන නම් මොකද කරන්න ඕන? කණ්ණාඩියට කුවල දානවද? කණ්ණාඩියේ තින්ත ගන්නවද? කණ්ණාඩියේ රූපේ ලක්ෂණ වෙන නම් මේ පැත්ත ලක්ෂණ කරන්න ඕන. කණ්ණාඩියේ රූපය කැතේ කියලා තමන් අකමැති වුණොතින් දුක් වුණොතින් මොකද වෙන්නේ? තියෙන ලක්ෂණත් නැති වෙනවනේ රූපේ. මෙහි ඒත් නරක පැත්ත ගමන් මෙහි මොනේ ලක්ෂණ නැති වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි, බාහිර ලෝකයේ ලක්ෂණ වෙන නම් බාහිර ලක්ෂණ වෙන නම් අපේ අභ්‍යන්තර ලක්ෂණ වෙන්නට ඕන. දැන් මෙතන තියෙන වචාවේ ලක්ෂණ ඔබ ඇත්තටම දැකලා තියෙනවද? මෙතනම පින්නතුනි මේ ස්ථානියම ඉතාම දුප්පත් රටක කෙනෙක් ළමෙක් දරුවෙක් අපේ ලංකාවේවත් වෙන්න පුළුවන්. ඉතාම දුෂ්කර අනුරාධපුරයේ පොළොන්නරුව දුෂ්කර ප්‍රදේශයක ළමෙක් පිට ඉඳලා ජනේලෙන් මේ දිහා බැලුවොත් ඒ ළමයට මොකක් හිතේවිද? ඒ ළමයට හිතේ මේක නම් මනුස්ස ලෝකෙනේ, මේක නම් දිවි ලෝකයක් වෙයි කියලා. මනුස්ස දවාටනේ අපිට මොරෑට එහෙම බැලුවොත් නේ ලයිට් එක හොඳට පේනවා. එතකොට මේ නම් මනුස්ස ලෝකෙ වෙන්න බෑ. ඇස් දෙක හොඳට යනවා බලයි. මේ නම් දිවි ලෝකයක් කියලා ඉන්නේ. නමුත් අපට දැනෙනවද ඒක? අපි ඒක ලක්ෂණ වෙන විදිහට බලන්නේ නැතිවම තියෙනවා. පින්නතුනි, බුදුදහමෙන් කරන්නේ ලක්ෂණ දේ ලක්ෂණේ සතුට විඳින එක විතරක් නෙවෙයි, බාහිර දේ අප්‍රිය වෙනකොට ඒ අප්‍රිය අරමුණේදී සතුට විඳින ක්‍රමයයි බුදුදහමෙන් කියන්නේ. දැන් අපට සතුට වෙන්න නම් දරුව හොඳට ඉගෙන ගන්න ඕන, දරුව හොඳට ඇඳුම් ටික පිරිසිදුව තියාගන්න ඕන, පළාතේ ඉස්කෝලේ යන්න ඕන, ගෙදර පිරිසිදුව තියාගන්න ඕන. ওই ටික වුණොත් තමයි දැන් සතුට වෙන්නේ අපි. අර ටික පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච ගානම දැන් සතුට නැති වෙනවා. පින්නතුනි, බුදුදහමෙන් කරන්නේ දරුව සාර්ථක වෙනාලදී සතුට වෙනවා, දරුව අසාර්ථක වෙලාවෙදී දුක් නොවි ඉන්නවා. ගෙදර ලස්සනට තියෙනකොට සතුට වෙනවා, ලස්සන අඩු වෙච්ච දාලෙදී දුක් නොවි ඉන්නවා. තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ රැකියාව සාර්ථක වෙලාදී සතුට වෙනවා. ඒවා පිරියන අවස්ථාවේදී දුක් නොවි ඉන්න පුළුවන් විදියට තමන් මනසින් සකස් වෙලා ඉනවා. පින්නතුනි, බුදුදහමේ ලස්සන උපමාවක් සඳහන් කරනවා. බුදුදහම අහනවාය කියලා කියන්නේ, ධර්මයේ ශ්‍රවණය කරනවාය කියලා කියන්නේ, ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට වඩනවා කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ මුවහත් කිරීම වගේ වැඩක් කියලා. බණ අහනවාය කියන්නේ බණ ප්‍රගුණ කරනවා කියන්නේ මොකද්ද? යුද්ධයකට ආයුධ මුවහත් කිරීම වගේ වැඩක් කියලා. When you listen to Buddha's message, it means like sharpened weapons for a war. What is the war? Where is the war? මොකද යුද්ධය කියලා කියන්නේ? Where is the battlefield that we have to use our sharpened weapons? කොහෙද යුද්ධ බිම කියලා කියන්නේ? යුද්ධ බිම කියලා කියන්නේ තමන් අකමැති රූප දකින්න තැන, තමන් අකමැති ශබ්ද අහන තැන, අකමැති ගඳ සුවඳ විඳින තැන, අකමැති අරමුණු සිතෙන තැන, අකමැති ස්පර්ශ විඳින තැන තමයි යුද්ධ බිම කියලා කියන්නේ. අපි ඒ යුද බිමේදී ආයුධ පාවිච්චි නොකරොත් අපි මේ ආයුධ මොහත් කිරීමෙන් ප්‍රතිඵල අරගෙනද? අපි බොහෝ විට පින්නතුරි කරන්නේ හැමදාම ආයුධ මොහත් කරන එක විතරයි. යුද බිම කාපු ගමන්ම අපි එතෙන්ද යුද්ධෙදි පරාජය වෙනවා. අර යුද බිමේදී සාර්ථක ලෙස මේ ආයුධ ටික අපි පාවිච්චි කරන්නේ නැහැ. කෙනෙක් Tamanට බලන වෙලාව කෙනෙක් තමන් නොසලකා හරින අවස්ථාව, ඇතැම් විට කෙනෙක් තමන්ට අභූතින් චෝදනා කරන වෙලාව, ඇතැම් විට මෙතන පිළිවෙලට තියෙන දේවල් එක අපි දිරවල තියෙන එක, මේක තමයි පින්නතනි යුද බිම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී හරියට අපට දැනුම විතරක් නෙවෙයි, ඒ මොහොතේ හරියට සම්මා සතිය පිටුවා ගන්නට ඕන. සම්මා සතිය නැතුණොත්, සතිමත් බව සිහිය නොවන නැතුණොතින් දැනුම තිබ්බත් පින්නතුනි වැඩක් නෑ අපට. ඒ දැනුමත් එක්ක එකට යන සිහියක් නොවනත් නිතරම පවත්වා ගත්තොත් විතරයි අපි සැබෑ ලෙසම මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි ධර්ම කියලා කියන්නේ, ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ, සමථ විදර්ශනා වැඩිම කියලා කියන්නේ අපේ ජීවිතේන අභියෝග වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙන අවස්ථාව. අපේ ළඟම ඥාතින් ලෙඩ වෙනවා. පිටුදී සාධුකාරයක් දෙන බලන්න. සාධුකාරයක් දෙන හයියම් බලන්න. සාදු කියන්නේ සාදු. හොඳයි. පිටුතුනි අපේ ජීවිතේ අපි මෙහෙම ලස්සනට හිටියට අපේ ළඟම ඥාතින් ලෙඩ වෙනවා. අපේ ළඟම ඥාතින් අපෙන් වෙන් වෙලා යනවා. අපේ මේ රූප සම්පත්තියට හේතුන් ආඩු වෙනවා. අපිට නොයෙක් විදිහේ ජීවිතේ කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි පිළිතුරු යුද බිම කියලා කියන්නේ. අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඒකට සූදානම් වෙන එක. ඒ ආපු අවස්ථාවේදී මානසික දුක් පීඩා ඇති නොවන විදිහට මනස ශක්තිමත් කරගන්න එකයි, ඒ දුක ඇතිවන නිරුද්ධ වෙන හැටි නුවණින් දකින්නටයි අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගන්න. මේකෙන් ප්‍රයෝජන නොගත්තොත් පිළිතුරු අපිට ලේක ලොකු ජීවිතේ ලොකු අභාගයක්. උපරිම කැපවීමක් කරන්න මේ සඳහා අපිට බැරි නෑ, අපිට පුළුවන්. ප්‍රධානම දේ පින්නතුනේ, ප්‍රධානම කරුණ තමයි අපිට යමක් ගැන සිතවිල්ලක් එන විට අපි නිතරම අතීතයට දුවන ස්වභාවය. අතීතයත් එක්ක අපි ඉක්මනට ගැට ගන්න මේක. යම් කෙනෙක් දැක්ක ගමන්ම ඒක නම් හොඳ කෙනෙක් නම් ඒක නගේ හරි ලක්ෂණ දිග ඔක්කොම මතක් වෙනවා අපිට. ඒක නම් අඩු පාඩු වෙන ජීවිතේ තියෙන්නේ. අර අඩු පාඩු කඩේක ඔක්කොම මතක් වෙන දැක්ක ගමන්. අපිට මේ මොකද උනේ? අපේ හිත අතීතෙට දිව්වා. දිව් විතරක් නෙවෙයි අපේ අවබෝධයක් තිබුණේ නැහැ ඇත්තෙන්ම අපේ හිත අතීතෙට ගියා කියලා. යම් කෙනෙක් තමන් ඉදිරියට එනකොට එයාගේ අතීතයේ සීකරට වරදක් නැහැ. මතක් කරගත්තට වරදක් නැහැ. හැබැයි ඒ මොහොතේ හොඳට තමන්ට සතියක් මයින්ඩ්ෆුල්නස් එකක් තියෙන්න ඕන. දැන් මේ මම අතීත අධ්‍යක්ෂකවට යනව නෙවෙයි, මම වර්තමානයේ දෙගෙන මගේ මයින්ඩ් එක රීඩ් කරනවා කියලා. එතකොට තමන්ට සිහි කරන්න පුළුවන් අර දුක් ටික එන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කෙනෙක් බැන්නොත් ඒ බැන්නා කියලා කියන හරියට අපට උලකින් යනවා වගේ. ඒක නැවත නැවතත් අපි අතීතෙට ගිහිල්ලා හිතනවා නම් මොකද වෙන්නේ? අපි තාම අපි එතෙන්ට නැනගන්න කියලා. අපිට එකපාරයි නැනුනේ. අපේ තියෙන අවිද්‍යාව නිසා තවත් අපි එතෙන්ට නැනගන්න කියලා. පින්නතුනේ සතිය තිබුණොත් හරියට අපි එකපාරයි බැනුමහන්නේ. කෙනෙක් බැනුත් එකපාරයි බැනුමහන්නේ අපි. නම් සතිය නැතුනොත් තවත් අපිට බැනුමහන්න මට මෙහෙම කිව්වේද මගේ හිත මෙහෙම නරක් වුණා කියලා තවදත් අපි එතෙන්ට නැනගන්නවා. පින්නතුනේ එකපාරකින් බේරෙන්න පුළුවන් ධර්මය දැනගත්තොත් නොදැනගත්තොත් තව තවත් එතෙන්ට මැනගෙන දුක් විඳිනවා අපි. ඒක සිහි කරක් නෙමෙයි මරද පිනතුනි. ඒ සිහි කරනකොට අපේ සතියමත් බව අපිට තේරෙන්න ඕන. පිනතුනි විශේෂයෙන්ම අපි පුද්ගලයන් ගැන හිතන විදිහට බලන්න ඕන. අපි එකක් කිව්වා යමෙක් දකින්නකොට අපි හිතන්නට ඕන මේ පුද්ගලයාගේ ශරීරය විතරක් නෙවෙයි මේ පුද්ගලයා මෙහෙම ඉන්නේ නිදාගෙන හරි ඉන්නේ මේ පුද්ගලයාගේ සිතක් තියෙන නිසා කියලා. පුද්ගලෙක් වාඩි වෙලා ඉන්නේ මෙහෙම ඉන්නේ සිතක් තියෙන නිසා කියන හැඟීමක් දැකගන්න ඇතිවෙන්නට ඕන. ඒ වගේම පින්නතුනේ කෙනෙක් ගැන රාගයක් ඇති වෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ රාගය නැති වෙන විදිහට බලන්න කියලා. බලන්න විදිහ රාගයක් තියෙනවා. ඒක ක්‍රමයක් කියනවා. ඉතාම ලස්සන කෙනෙක් අවුරුදු 16 කෙනෙක් ගැණු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඉතාම ලස්සන අවස්ථාවකදී කෙනෙක් දකිනකොට රාගයක් ඇති වෙනවා නම් ක්ෂණිකව බලන්න ඒ කෙනාගේ අනාගතය ගැන ඉක්මනට බලන්න. ඒ කෙනා මේ රූපෙම ටිකෙන් ටික වයසට ගිහිල්ලා දිරාපත් වෙලා එක්තැන් වෙලා ඇඳට ගිහිල්ලා මරණයටපත් වෙලා එයාගේ ශරීරේ ටිකෙන් ටික දුර්වර්ණ වෙලා ඇටසැකිලයි වෙලා ඇටකැලි ටික වෙන් වෙලා වැලි බවටපත් වෙලා දූවිලි වෙලා හැටි ක්ෂණිකව බලන්න. ඕනනම් අනිත් පැත්තේ අතීතයත් බලන්න යන්නේ. ටිකෙන් ටික පොඩි කාලේ හිටිය හැටි මව කුසේ හිටියට මව කුසට අර තුෝටි අන්සුවකට හිත සම්බන්ධ වුණ හැටි අතීත අනාගත දෙක ඉක්මනටම දෙකක් බලන්න රිවෙන් කරලා බලන්න ඉදිරියට හයිලයිට් කරලා බලන්න. බලනකොටම රාගය සමන්න අඩු වෙනවා. රාගය අඩු වෙනවා. ඒ වගේම ද්වේෂයක් තියෙනවා නම් ඒකත් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි කෙනෙක් ගැන ද්වේෂයක් ඇති වෙනවා නම් බලන්න ඒ කෙනාගේ අපි වෛර කරන්නේ යාගේ ශරීරයටද හිතටද? අපි කෙනෙක්ගේ අඩුපාඩුව සිදු වුණා වෙන්න පුළුවන්. අපි කෙනෙක් එක්ක අමනාප නම් අමනාප වෙන යාගේ ශරීරයත් එක්කද? ශරීරයත් එක්ක අමනාප වෙනවා නම් ඒ කෙනා මිය ගියාට පස්සේ අපි හන් යාගේ ශරීරයට ගහන්න ඕන අපිනේ. යාගේ මලගෙදරට ගිහිල්ලා ශරීරය අල්ලගෙන ගහන්න ඕන නේද? අපි කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම අපි යාගේ ද්වේෂ කරන යාගේ මනසට නම් මනසත් එක්ක අපි යමනාප වෙනවා. ඒ මනස කියන එක හිත කියන එක පේන දෙයක්ද? අල්ලන්න පුළුවන් දෙයක්ද? දකින්න පුළුවන් දෙයක්ද? එහෙම දෙයක් නෙවෙයි. එහෙනම් අපි කාටද යාගේ යමනාපලා තියෙන ද්වේෂ කළ තියෙන්නේ? යාගේ හිතකට කයිද? අපි කාට හරි ද්වේෂ කරනවා නම් ද්වේෂ කර යාගේ හිතකට කයිද? ඔව් සාමාන්‍ය මට තින්ගත තින් කයට නමුත් පිනතුනේ ඇත්තටම අපි බලන් යාම් දේශ කළ තින කාටද? තමන්ගේම හිතට. ඇතැම් විට අපි කෙනෙකුට ද්වේෂ කරනකොට ඒක නැත්තා දන්නේවත් නෑ ඇත්ත ගමන අපද කියලා. ඇතැම් විට අවුරුදු ගානකට කලින් කියපු එක කියන්න දැන් මතකවත් නෑ ඒක. යා දන්නේත් නෑ ඒක. නමුත් අපි ඒක සිහි කර කර අපි මේ දුක් විඳිනකොට අපි වෛර කළ තින බලන් යාම අපේම හිතට. පින්නතුනේ මෙන්න අපි යෝනිසෝ මනසකරෙන් දකින්න හැදී. පින්නතුනේ මේව දකින්න තමයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. අපේ ජීවිතේ කොයිතරම් නම් අඩුපාඩුකම් මෙතෙක් වෙලා තියෙද අපි කොච්චරනම් දුක් විඳලා තියෙද? මනසින් කියලා අපට හිතෙන ගන්නවා. එනිසා අපි ජීවිතය අපිත් එක්ක අමනාපයන් හැකි කාන් දුරට අපි අඩු කර ගන්නවා. ඒ වගේම පින්නතුනේ කෙනෙක් දිහා බලනකොට කල්පනා කරලා බලන්න සාමාන්‍ය කෙනෙක් හැටියට එයා අපට පෙනුනට ඒ තැනැත්තා කල්ප ගාණක් තිස්සේ කරපු කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් නෙවෙයි කියලා කියන්නේ. නිකන් තනි කෙනෙක් නෙවෙයි. කෙනෙක්ගේ කෙස් ගහට පවා පින්නතුනි නිය බොත්තට පවා යාගේ කර්ම ශක්තිය බලපාලා තියෙනවා. අපට පාරේදී කොච්චර මිනිස්සු මොනගෙන හොදනේ අපට සාමාන්‍ය කෙනෙක් ඉදිය විතරයි පේන්නේ. නමුත් ඒ කෙනා කියලා කියන්නේ සතර බොහෝ කාලයක කරගෙන ආපු කර්ම ශක්තියක ප්‍රතිඵලයක් වේ. ඒ තැනැත්තා දිව්‍ය ලෝකවල ඉඳපු කෙනෙක්, බ්‍රහ්ම ලෝකවල ඉඳපු කෙනෙක්, අපායේ නිරය දුක් විඳපු කෙනෙක් කියන එක දකින්න. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, බොහෝ දිග ගමනක් ආපු කෙනෙක් නෙවෙයි. එනිසා කෙනෙක්ගේ සාර්ථකත්වයේදී අපි නුවණින් දකිනවා යා සාර්ථක වෙලා තියෙන්නේ මෙයා සම්භාවිත උත්සාහ විතරක් නෙවෙයි, යා සතර හුඟා පින්දහම් කරලා ඒ අපිටේ ප්‍රතිඵලයක් තමයි මේ පුද්ගලගේ සාර්ථකත්වය කියලා කියන්නේ. එනිසා අපි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ අපි මුදිතා ගුණ ඇති කරගන්න මැදහත් ගුණය කෙනෙක් දැක්කට පස්සේ. ඒ විතරක් නෙවෙයි කෙනෙක් දැක්කහම අපිට හිතෙනවා නම් අනේ මේ කෙනත්තා නිරයේදී අපායේ බොහෝ කාලයක් දුක් විඳලා ඉතාම කටුක අත්දැකීම් ඉඳලා ආපු කෙනෙක් කියලා දකිනවා නම් ඒ විතරක් නෙවෙයි මේ කරන්නේ වැරදි වැඩ නිසා ඒ කෙනත්තාට අනාගතයේ නිරේ යන්න වෙනවා, දුක් විඳින වෙනවා කියලා අපි දැනගත්තොත් අපි වැරදි අදුපාඩු සිදු වෙන අයත් එක්ක අමනාප වෙනවද? අපි අමනාප වෙන්නේ නැහැ පින්නතුන. අපි පුළුවන් නම් එයා වැරදි බේර ගන්න උත්සාහ කරනවා. බැරි නම් අපේ හිත නරක කරනවගෙන අපි ජීවත් වෙනවා. පින්නතුන මෙන්න පුදුලෙන් දැස් දකින්න විදිය. තවත් අපි අමනාපකම් තියෙනවා නම් තවත් බලන ක්‍රම තියෙනවා. බලන ක්‍රම පින්නතුන සිය ගානක් තියෙන බුදුදහමේ. යම් කෙනෙක් දකින්නකොට අපට අමනාපයක් ඇති වෙනවා නම් කල්පනා කරලා බලන්න අනේ මේ තැනත්තාම මේ ඉස්සෙල්ලා සම්භවල මගේ අම්ම වෙලා මගේ තාත්ත වෙලා මට කිරි දීලා දහඩියෙන් උගුරු වගුරුවල මාව පෝෂණය කරපු කෙනෙක් මේ කියලා දකින්න පුළුවන් නම් පින්තුනි එහෙම නොවෙනයි මේ ලෝකෙ ඉන්නවද? ඔබ බුදුහාමරගෙන් දහම් පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට ඔබ අදහනවා නම් බුදුහාමර දේශනා කරනවා යම් තාක් මේ ලෝකෙ සත්‍යයෙන් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම අපි අතීත භවවල අම්මා වෙලා තාත්ත වෙලා දරුවන් වෙලා ස්වාමි භාර්යාවන් වෙලා සහෝදර සහෝදරයන් වෙලා හිටියානේ. එනිසා කෙනෙක්ගේ සාර්ථකත්වය ගැන අපි ඉරිෂ්‍යා කරන්නේ නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවකගේ සාර්ථකත්වය ගැන ඉරිෂ්‍යා කරන්නේ නැහැ සතුට වෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් දැක බලනවාගේ ආකල්පයෙන් ඔබ ලෝකෙ දැක බලන් කුර වෙනවා. කෙනෙක්ගේ අනුපාඩුවකදී මාර්ගකදී අසාරකත්වයේදී දේශ ඇති කරගන්න එක නෙවෙයි. ඒ තැනකට උදව්වක් කරන්න පුළුවන් නම්, ඒ තැනකට ඒ වරදෙ මුදවන්න පුළුවන් නම් අපි උපරිම උත්සාහයක් කරන ඒ තැනට ගොඩ ගන්න. බැරි නම් අපි බර්න් අවුට් නොවී අපි බේරෙනවා. අපේ හිත නරක කරනවා අපි ජීවත් වෙනවා. පින්තුනි මෙන්න යෝනිසෝ මනසිකාරයෙන් ලෝකෙ දිහා බලන ආකාරය. අපි කොච්චර නම් අපේ ජීවිත තුළ මේ දැනුම අපිට ලැබිලා තියෙනවද? අපේ හිතට කෙලෙස් ඇති නොවන විදිහට, හිතේ මානසික පීඩනය අපහසුතාව ඇති නොවන විදිහට අපි කොච්චර නම් ජීවිතේ දැක්මක් ඇති කරගෙන තියෙනවද? ඇතැම් විට තනක් අපිරිසුදු වෙලා තියෙනකොට, කෙනෙක් අපිරිවැලට කියලා තියෙනකොට අපිට මොකද වෙන්නේ? අපේ හිත නරක කරගන්න කවුද මේක කරේ කියලා හොය හොය යනවා. බලන්න මේ කරපු දේ පංචින්ට ඇවිල්ලා කියලා බනිනවනේ. පින්නතුනි හැම අපි හිතනකොට අපේ හිතට කලකනවද අපි? අපේ හිතට දුක් පීඩා ඉන්නේ. අපි ඇත්තටම අපේ හිතට කලකලා නැහැ. අපි ඇත්තටම අපි අපට ආදරය කළා නැහැ. කෙනෙක් අපි ළඟට කියලා ගියානම් තමන් හිතන තමට හොඳම අවස්ථාව පිනක් කරගන්න තමන් මේක කරනවා කියලා. අපි පිරිසිදු වෙනවා කියනවනම් එතන පිරිසිදු කරන්න. තමන්ට හොඳම අවස්ථාව. වෙන කෙනෙක් කළා නැත්නම් හිතන අනේ හරිම හොඳයි යා මටම මේක කරන්න දීලා කියලා පිනක් පිනක් කරන්න මම මේක කරන්න ඕන කියලා. අනික් කෙනා බැන බැන අකුසල කරද්දී තමයි මේක කරනවා. සමහර අය ඇත්තටම මේක කරනවා. හැබැයි හිතෙන් බැන බැන කරන්නේ. අනික් කවුරුවත් කරන්නේ නැහැ මම්මයි මේව කරන්නේ කියේ. පින්නතුනි තමන්ට තමන්ගේ දක්ෂතාවය තමන්ගේ ක්වලිටිස් ටික තමන්ට හොඳටම බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙන්න මේ අවස්ථාව. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී පින්නතුනි හිත නරක කරගන්න එක නෙවෙයි. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකින් තමන් ආදර්ශයක් ගන්න ඕන. මොකද ආදර්ශය කියලා කියන්නේ වෙනත් කෙනෙක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් වෙනත් කෙනෙක් වැරදි වැඩක් කළා තියෙනවා නම් තමන් ඒ වරද නොකර ඉන්න. වෙනත් කෙනෙක් කිසියම් වරදක් කරාම අපි දන්නවා නම් ඒකට අනිත්‍යයෙන් බැනුමහන වෙනවා කියලා අපි තේරුම් ගන්න. අපි ඒ වරද කරත් අනිත්‍යය අපිටම බයනවා කියලා. දැන් මට මේ වගේ අත්දැකීමක් ඇති නැත් එන්න. එක්තරා පන්සලක මම හිටියා කාලයක් ලංකාවේ. ඉන්නකොට මම මේ පන්සලේ රැයට ධර්මශාලාවල යන පාඩම් කරන්නේ. පොත්පත් බලන්නේ. ඒ ධර්මශාලාවේම අනිත් හාමුදුරුවෝ පොත්පත් බලනවා. හැබැයි පොත් බලලා විතරම දොරවල් වහලා තියෙන්නේ. පිට වෙනකොට දොර අරගෙන ආයි වහල යන්නේ. දවස් හතේ එක හාමුදුරු කෙනෙක් පොත් බලලා ඒ ශාලාවෙන් ඉවත් වෙලා යනකොට දොර වහලා ගියා ටිකක් හයියෙන්. ඒ හයියෙන් වහපු එක මං දැනුණා මට ඒ පොත බලන එකට බාධාවක් කියලා. මං කල්පනා කළා ඊට පස්සේ දෙයියනි මමත් වහන්නේ මේ සද්දෙම නේද කියලා. මාත් මේ විදිහටමයි වහන්නේ. නමුත් මට කවදාවත් තේරුන්නේ නැහැ මේ කණිතේට බාධාවක් කියලා. මම ඒක ඉඳන් තේරුම් ගත්තා මම ඊනම් වහනකොට වහන්න ඕනේ කියලා. පින්නතුනි අපට බලන්න කොච්චර නම් යම්කිසි සිද්ධියක් ගැන බලනකොට අපට චිත්ත පීඩා යමකින් ඇති වෙනවා නම් යම්කිසි සිද්ධියකදී වෙනස් නැයි කිය. අප ඒ වරද අපි තේරුම් ගන්නට ඕන ඒ වරද අපි නොකර ඉන්න. ඒක තමයි අපි කෙනෙක්ගේ ගන්න ලොකුම ආදර්ශය. ඒ වගේම කෙනෙක් සාර්ථක නම් ඒකනාගේ ජීවිතයෙන් පිළිතුර අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. කෙනෙක් මුණ ගැහුණාම අපි බොහෝ විට උත්සාහ කරන අපි දැන කි කොක්කුව මේ කෙනාට කියන්නේ අපේ උපාධි ටික රැකියාවල් දරුවන්ගේ සුසුතම් ඔක්කොම ටික කියන මුලින්ම හම්බෙච්ච දවසේ දෙවෙනි පාර හම්බුනම කියන දෙයක් නැහැ. පිළිතුර ටිකක් ඉතුරු කරගන්න ඊළඟට කියන්නේ ඈ කොහොම හරි ඉතුරු කරගන්න ටිකක් නැත්තම් තමයි අලුත් කෙනෙක් වෙන්නේ නැහැ. ඊළඟට දැක්කම අරණ කෙනෙක් වෙනවා. ඒක නම් ඊළඟට දැක්කම ඒකෙන් කියන්නේ මේ මසුරු වෙනවයි කියලා. මසුරුකම නෙමෙයි කියන්නේ. තමන්ගේ ගුණයන් පෙන්නන්න මසුරු වීම නෙමෙයි ඒක. ඔක්කොම ටික ඒක මුලම දවසේ කියන්න එපා. ඊට පස්සේ ආයෙ දවසේ ඒකම කියන්නේ නැහැ වුණා. එතකොට අරයට කරදරයක් වෙනවා ඊට පස්සේ. එනිසා ටිකක් වෙන්න කියන්න බුදුදහමේ කියනවා හරි ලස්සන කතාවක්. සත්පුරුෂයා සහ අසත්පුරුෂයා හඳුනාගන්න ක්‍රමය. කියනවා සත්පුරුෂයා තමන්ගේ ළඟ ගුණ තියෙනවා නම් කවුරු හරි නොඇසුවොතින් ඒ ටික කියන්නෙම නැහැ කියලා. කවුරු හරි ඇහුවොතින් තියෙන ටිකෙන් ඉතාම පොඩ්ඩයි කියන්නේ කියලා. සත්පුරුෂයා කොහොමද? තමන්ගේ ළඟ ගුණයන් ටිකක්, දක්ෂතාවයන් ටිකක් තියෙනවා නම් කවුරු හරි නොඇසුවොතින් කියන්නෙම නැහැ. ඇහුවොතින් කොහොමද? පොඩ්ඩක් කියනවා. ඒ කවුද? සත්පුරුෂයා. ඊළඟට කියනවා අසත්පුරුෂයා. අසත් පුරුෂයා කොහොමද? තමන්ගේ ළඟ ගුණයක් තියෙනවා නම් අහන්න කලින් කියනවා. ඇහුවටින් කොහොමද? එපා වෙනකන් කියනවා. ඈ දුවනකන් කියනවා. ඒ වගේම අනිත් පැත්තත් කියනවා. සත් පුරුෂයා කොහොමද? තමන්ගේ ජීවිතේ අඩුපාඩුවක් තියෙනවා නම් වෙනත් කෙනෙක් අහන්නත් කලින් කියනවා. අහන්න කලින් හම්බුණු ගාම කියන අඩුපාඩු කන්ට එක. මගේ මෙන්න මේ අඩුපාඩු කන්ට තියෙනවා. මට ටිකක් කියන්න තියෙනවා. ටිකක් වැඩිපුර නිඳ යනවා. වැඩිපුර ටිකක් බඩගිනි වෙනවා. ටිකක් කෑම වැඩිපුර කන්න ඕන. ඒක කලින්ම කියනවා. ඇහුවටින් හුඟක්ම විස්තර කරලා කියනවා තමයි අඩුපාඩු කන්ට එක. ඒ වගේ මාසත්පුරුෂය ගැනත් කියනවා. අසත්පුරුෂය කොහොමද? තමන්ගේ දුර්ගුණයක් කෙනෙක් නොඇසුවදී කොහොමද කියන්නේ? ඇහුවටින් ඉතාම පොඩ්ඩක් කියනවා. පින්නතුනි බලන්න මේ බුදුහාමරන්ගේ ධර්මයෙන් අපට ජීවිතේ කොයිතරම් ආලෝකයක් ලැබෙනවද? අපේ ජීවිතය අනුපාඩුකම් දැන් මේ අනුශාසන ඇහුවත් ඇති පින්නතුනි. අදාහ උදාසිය ප්‍රතිඵල ඒත් ඇති. පින්නතුනි මේ ධර්මශාලා වටින්නේ මේව පින් වැඩෙන තැන් වෙන්නේ මේවට උදව් කරන මිනිස්සුන්ට පින් වැඩෙන්නේ අපේ මේ දර්ශනය වෙනස් වෙනා අපේ චර්යාව වෙනස් වෙන නිසා. මේ ධර්මාසනයක් හදන එක පින්කම් කියලා කියන්නේ බුදු පිළිමයක් හදන තැනකට අපි වන්දනා එකතු අද් දෙකට තුල වන්දනකට පින් සිදු වෙනවා කියලා කියන්නේ බුදු පිළිමට විතරක් නෙවෙයි ඒ ස්ථානයේ හදපු වැඩත් ඒකේ පින් සිද්ධ වෙනවා. එනිසා මේ මහා වටිනා දර්ශනයට කිසියම් කෙනෙකු උපකාරයක් කරනවා නම් වචනකින් හරි ඒක තමයි පින් සිද්ධ වෙන්නේ. මේ දර්ශනය නිසා පුද්ගලයන්ගේ මුළු චර්යාව මුළු දැක්මම වෙනස් වෙනවා. යම් චර්යාව ඒ එක පුද්ගලෙක් වෙනස් වුණා කියලා කියන්නේ ඒ පුද්ගලෙ විතරක් නෙවෙයි. එයාගේ දරුවෝ ටික හොඳ වෙනවා. එයා ඇසුරු කරන යහන මිත්‍රාදීන් හොඳ වෙනවා. එයාගේ මව්පියන්ට ආශිර්වාදයක් වෙනවා. මියගේ ඥාතීන් ඉහළ ඉඳගෙන බලාගෙන ඉන්න මේ දරුවා ගැන අනේ මං හදපු දරුවෝ මේ වගේ පින්දහම් කරනව නේද කියලා. එනිසා පින්තුනි විවිධ ආකාරයෙන් යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ තමන්ට කෙලෙස් ඇති නොවන විදියට තමන්ගේ කුසලයේ වැඩි වෙන විදියට තමන් ඇසුරු කරන අපට පුද්ගලයන්ගේ ප්‍රසාදය තමන් කෙරේ වැඩි වෙන විදියට තමන්ගේ චර්යාව සකස් කරගන්න ආකාරය. එතකොට පින්නතුනි අපි මේ කියුවේ පුද්ගලෙක් දැක්කහම ඒ පුද්ගලයා නිසා අපට කෙලෙස් ඇති නොවන විදියට අපි හිතන විදිය. එක විදියකින් හිතන්නේ පුද්ගලයා කියලා කියන්නේ හිත කය දෙක එකතුවක්. අනිත් පැත්තෙන් හිතන්නේ පුද්ගලයා සතරුවා දුක් විඳලා ආපු කෙනෙක්. අනාගතයේ තවත් දුක් විඳින මේ සූදානම් වෙන කෙනෙක්. ඒ වගේම අතීතයේ වාසය අපි විඳලා ආපු කෙනෙක්. අනාගතයේ තැමිටේ පුද්ගලයා සතු විඳින්න පුළුවන්. ඒ වගේ මගේ දෙ මේ පුද්ගල මගේ දෙමව්පියෝ වෙලා මගේ දරුවෝ වෙලා ඥාතිවල උදව් කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, පුද්ගලයේ ජීවිතයක් කියලා කියන්නේ පිනතුනි සිත කය දෙක එකතුවක් වගේම, වෙනත් වචන වලින් කියනවා නම් නාම රූප දෙක එකතුවක්. නාමය කියලා කියන්නේ මානසික පැත්ත, රූපය කියලා කියන්නේ භෞතික පැත්ත. වෙනත් විදිහකින් කියනවා නම් නාම රූප විඥාන කියන එක. තවත් විදිහකින් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයක් කියන එක. පුද්ගලික ජීවිතයක් කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහක එකතුවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. එක මොහොතක පුද්ගලික චේතන කිතුවිලි මාත්‍රයක් තමයි ජීවිතය කියලා කියන්නේ. දැන් අපේ ශරීරයක් තිබුණත් වෙනතුනේ අපි ශරීරය ගැන නොසිතනවා නම් අපිට දැනෙන ශරීරයක් නෙමෙයි. දැනෙනවත් නැහැ. අපි ඇමරිකාවෙ ඉන්නවා කියලා නොහිතුවොත් අපි ඉපදිච්ච ගෙදර ඉන්නවා වගේ තමයි. අපේ දරුවා ගැන නොසිතුවොත් අපි අපේ දරුවගේ ෆීලින් නැහැ, අපිට කිලිස් නැහැ. අපි අපේ ධනවත්කම නොසිතුවොත් අපිට මේ මොහොතේ ධනිය අපේ හිතේ නැහැ. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ පිනතුනේ මේ වර්තමානයේ යම් අත්දැකීමක් පිළිබඳ සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ වර්තමානයේ ස්ථිරව නැහැ. ඒකවත් ස්ථාවර නැහැ. ඒකත් හේතුඵල ධමයක එකතු වශයෙන් එක හට ගන්නවා. ඒකත් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට පුද්ගලිකව දකින්න පුළුවන් නම් ඒ වගේම බාහිරින් දකින්න වගේම අපි ළඟට ඉගෙනම මට්ටමින් පුද්ගලයා දකින්කොට හිත තියෙනවා. දැන් මුලදී බැරි අපි බාහිරින් මේ බලන්නේ කෙලෙස් වල කලු මට්ටම අඩු කරගන්න බාහිරින් බලන්නේ. නමුත් බාහිරින් බලලා බලලා පිනතුනේ ලෝකෙ ඔක්කොම විස්තර කරන්න බාහිරින් බලන්න ඔක්කොම දර්ශනවලදී. නමුත් බුදුදහමෙන් මේකට ඊටාම ගැඹුරු පියවරකට යනවා. බාහිරින් අපි හිතන එක පිනතුනේ සාමාන්‍ය මට්ටමේ සරල හැකියාවක් විතරයි. අපි ගැඹුරට යන්න නම් බුදුහාඳුරන් ඉගෙනව ප්‍රඥාවෙන් ගැඹුරට අපි යනකොට අපි බලන්නේ මොකද්ද? පණ ඇති හෝ නැති හෝ රූපයන් දකිනකොට මැතිවන්නේ අපේ සිතේ සිතුවිලි මාත්‍රයක් හටගැනීමයි. බාහිර පුද්ගලයා ආශ්‍රිතව අපේ සිතුවිලි මාත්‍රයක් හටගැනීම විතරයි අපි ඇති වෙන්නේ. මේ පැත්තෙන් අභ්‍යන්තරයෙන් ගන්න සැතරපත් වෙනවා. මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මුලදී ස්වභාවය පින්නතුනේ හරියට අපි පොඩි කාලේ ගෙදර බෙල් එකක් ගහනකොට කුඩාම කාලේ ගෙදර දොර ළඟට ඇවිල්ලා කවුරු හරි ගෙදර කීනුව ගහනවා නම් මේ පිනතුන්ගේ ගෙවල් එහෙම පොඩි කාලේ අපේ ගෙවල් නම් ඒවා නෑ. මේ අත්තන්ගේ ගෙවල් වල විදුලිය තිබිච්ච ගෙවල් වල එහෙම හිටියේ නම් පොඩි කාලේ බෙල් එකක් එහෙම තිබුණා නම් ඩෝ බෙල් එක ගහනකොටම කුඩාම කාලේ අපි දුවන්න කොහෙ හරිද? කුඩාම කාලේ දොර ළඟට මේ බෙල් එක නැට යන්නේ. කුඩාම කාලේ යන්නේ බෙල් එක ළඟට. ටිකක් ලොකු වෙනකොට තමයි අපි දොර ළඟට යන්න හුරු වෙන්නේ. පින්නොති ඥාන්නේ වගේ තමයි. දහමෙහි මුල් පියවරේදී අපි බාහිරය බලන්නේ බාහිර අනිත්‍යතාවයේ කැඩෙන බිඳ ස්වභාවයේ විපරිණාමයේ අනිත්‍යතාවයේ අසුභ බව පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප වලින් හැම ක්‍රමෙම පිටින් තමයි අල්ලන්නේ මොකද? අර කළුගති අඩු වෙන්නේ. නමුත් ගැමුරට යනකොට පින්නොතනි එළියට යන්න ඕනේ නැහැ. මෙහි නම් ඔක්කොම බලන්න පුළුවන්. දැන් ඉස්සර නම් මේ පාසල් වල හෝ ආයතන වල ප්‍රධානී හැමතැනම ඇවිදිනවනේ. ආයතන කුලම ඇවිදිනවා. ඉදිරිපත්වරේ නම් වේ වෙනක් අතන ඇවිදිනවනේ. දැන් එහෙමද? දැන් ඉන්න කාමරේ හැම පැත්තෙම කැමරා ටික දාගෙන කාමරේ නම් බලන්න. කොහෙවත් ඇවිදින්නේ නැහැ. ඇතැම් විට කාර්යයට යන්නේ නැහැ. ගෙදරින් නම් බලන්න ඔක්කොම ටික. ඇතැම් විට ලංකාවේ ව්‍යාපාරයේ තියෙන මෙහෙ නම් ඔක්කොම හැන්ඩල් කරන්න. පින්නතුනි මේක තමයි දිනනවා කියලා කියන්නේ. අපි සාමාන්‍ය මට්ටමේදී බාහිර හොයාගෙන එළියට යද්දී අපි ප්‍රඥාවෙන් ඉහළ යද්දී මේ පැත්තේ දෙන ඔක්කොම බලනවා. බාහිර රූපයක් කියනව නම් කියන්නේ මේ පැත්ත කියන එක අපි දකිනවා. ඒ රූපය ගැන දුකක් ඇති නොවන විදිහට අපි මේ පැත්තෙන් අපේ ආකල්ප අපි වෙනස් කරගන්නවා. මෙන්න මේ ආකල්ප වෙනස් කරගෙන දුක ඇති නොවන විදිහට බලන ක්‍රමය තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. විවිධ ක්‍රම තියෙනවා පින්තුනි. විවිධ ක්‍රම වලින් අපට මේ සඳහා අපි උපුරු කරනවා. දැන් මේ සටහනේ බලන්න පින්වත්නි බුදුහාමුදුරු සඳහන් කරනවා ඊටාම වැදගත් කාරණයක්. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං වේ සමුනුපස්සාමේ යේන අනුපන්නාවෝ වික්ඛවේ කුසල ධම්මා උපජ්ජන්තේ උපන්නාව කුසල ධම්මා පරිහායන්තේ යතේ ධම්ම වික්ඛවේ යෝනිසෝමනසිකාරෝ. යම් කිසි ධමයක් තියෙනවා නම් යම් කිසි කරුණක් තියෙනවා නම් නෝපං අකුසල ධම්ම නෝපදින උපල් කුසල ධම්ම දුරු වෙන අන්න ඒ ධර්මතා අතුරින් යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. නුවණින් මෙන් කිරීම තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. එතකොට පින්වතුනි මෙන්න අපේ ජීවිතයේ අපි ඇති කර ගත යුතු වටිනාම දේ. එතකොට මේ වටිනා දැක්ම යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි දැන් තියෙන දැනුම විතරක් අපිට පුළුවන්ද? දැන් තියෙන දැනුම විතරක් බෑ අපට. අන්න ඒ නිසා තමයි අපිට සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ඕන වෙන්නේ. ධර්මය ශ්‍රවණය කරපු තරමට තමයි අපිට මේ යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ. ඒ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න නම් අපිට නිකම් පුළුවන්ද? අපිට පුළුවන් කමක් නෑ. අපිට කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න වෙනවා. අපට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ආශ්‍රය කරන්න නම් අපිට මොනවද තියෙන්නේ? අපේ ළඟ යහපත් මුණ දහම් කියනට ඕන. නැත්නම් කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණත් අපට හඳුනා ගන්න බෑ. එකට හිටියත් හඳුනා ගන්න බෑ. ඒ නිසා පේනවා අපි දක්ෂ වෙන්නට ඕන අපේ ළඟ මුණ දහම් ටිකක් කියනට ඕන. ඒ මුණ දහම් වල ප්‍රධාන දෙකක් තමයි එකක් තමයි පරිත්‍යාගශීලීත්වය අනිත් එක කෘතවේදීත්වය. තමන් පරිත්‍යාග කෙරෙ වෙනට ඕන යමක් දෙන්න සූදානම් ඉන්න කරේන්නට ඕන කෙනෙකුට. මුල් මිල මුදල් විතරක් නෙවෙයි. වචනයකින් හරි කෙනෙකු උදව්වක් වෙන්නට ඕන. කෙනෙකුට දුකෙදි පිළිහෙ වෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්මයක් ලැබෙන හේතුවක් වෙනවා. ඒ වගේමයි කෙනෙක් නිකල මොන සැලකීම. මෙන්න මේ ලක්ෂණ ටික අපේ ජීවිතවල කියනට ඕන. එහෙම තිබුණොත් තමයි අපට කල්යාණ මිත්‍රයන් මොනගෙන්නේ ඒ මොනගේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි අපට ජීවිතේ ලැබෙන වටිනාම දේ තමයි මොකද්ද? මේ කල්යාණ මිත්‍රයන් ජීවිතේ ලැබීම. කල්යාණ මිත්‍රයන් ජීවිතේ ලැබීම තමයි අපට වටිනාම දේ. එහෙනම් ඒක තමයි ලොකුම භාග්‍යය. එහෙනම් ජීවිතේ ලොකුම අභාග්‍යය මොකද්ද? කල්‍යාණ මිත්‍රයන් නැතිවීම නැත්නම් පාප මිත්‍රයන්ගේ ආශ්‍රය. ඒක තමයි ලොකුම අභාග්‍යය. ඒ නිසා අපාප තීරණය කළ යුතුයි. අපි භාග්‍ය සම්පන්නයිද අභාග්‍ය සම්පන්නයිද කියලා. ඉස්සර නම් කල්‍යාණ මිත්‍රෙක් ඇතැම් විට සජීවී පුද්ගලයෙක්ම වෙනවා. නමුත් දැන් ඇතැම් විට පොතක් වෙන්න පුළුවන්. ඇතැම් විට CD එකක් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. අලුත්ම කල්‍යාණ මිත්‍රයන් අපි. එනිසා ඒ කල්යාණ මිත්‍රයන් විසින් අපි පින්නතුනි දහම අහලා හිතට දුක් වේලා ඇති නොවන විදියට හැම මොහොතෙම හිතන ආකාරය වෙනස් කරගන්නට ඕන. ඒ අතර පින්නතුනි ප්‍රධාන දෙයක් තමයි කර්මය පිළිබඳව ඇති වෙන විශ්වාසය. කෙනෙක් යම්කිසි දුක් වේලා ටිකක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයා මෙයා ස්වභාවයේ කරපු ක්‍රියාවන් වගේම යා සසර කරපු ක්‍රියාවන් ටිකක් යාට තියෙනවා. කෙනෙක් සාර්ථකත්වයක් විඳිනවා නම් ඒ තැනත්තාගේ මේ ආත්මභාවය කරපු උත්සාහය වගේම ඒ තැනත්තා හසර කළා වූ කර්ම ශක්තියක් ඒක ඒ පිටපස්සේ තියෙනවා. ඒ නිසා කෙනෙක් සාර්ථක වෙනකොට ඔබ උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කියන ඔබ ඒක සම්පූර්ණයෙන්ම ගෞරවය ගන්න යන්න එපා. ඔබගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවා වුණත් පින්නතින ඔබ උදව් කරා වෙන්න පුළුවන්. ඔබ මව ඔබගේ කුසින් බිහි කරා වෙන්න පුළුවන්. ඒ දරුවගේ සාර්ථකත්වයේ 100% ඔබට හිමි වෙන්නේ නැහැ. ඔබට ලොකු ගෞරවයක් ඒ දරුවා යහපත් දරුවෙක් නම් ඔබට දෙයි. නමුත් පින්නතින ඒ දරුවා විශාල කර්ම ශක්තියක් අරගෙන ඇවිල්ලා ඔබගේ වෙනත් එකට බලපෑවා. ඒ ඔබගේ කුසේ පිළිස්සගත්ත දරුවා ඒ විඥානීය දිගින් දිගටම පැවතෙන කර්ම ශක්තියක් නොතිබ්බනම් අඩුගානේ දරුවට මාකුසෙන් බිහි වෙනවට පුළුවන් කමක් නැහැ. ඒ කර්ම ශක්තිය දිගින් දිගටම ආවා. මාකුසෙන් බිමුණාට පස්සේ ඔබ කෑම බීම ටික දුන්නට ඒ දරුව ලස්සනමනේ. ඒ කෑම බීම ටිකෙන් විතරක් නෙවෙයි, ඒ දරුවගේ කර්ම ශක්තියත් එක්ක තමයි ලස්සනුනේ. ඇතැම් විට ඒ කාලෙම දරුව ඉපදිච්ච කාලෙම ඇතැම් විට ගෙදර සුරතල් සතෙකුත් ඉපදුනා වෙන පුළුවන්. ඒ දරුවටත් අර කෑම ටිකම දෙනවා. දරුවට වගේම සතාටත් නේ. ඒ සතා අතර ලස්සන වෙනවද? ඒ දරුවා ඒ සතා ඉස්කෝලේ යනවද? උපාධි ගන්නවද? පින්නතනේ කෑම ටික දුන්නට විතර මේ දරුව හැදුවා කියලා කියන්න එපා. ඒක හැදෙන්නේ ඒක ධර්මතාවයත් එක්ක. එකම පොළවේ එකම ළඟ කොහොම ගහක් තියෙනත් පුළුවන්, මීයම ගහක් තියෙනත් පුළුවන්. එකම පස, එකම වතුර, එකම සූර්යාලෝකය, එකම පරිසරය. එහෙකින් තිත්ත ගෙඩි දෙනවා, එහෙකින් ඉතාම මිහිරි අමපල දෙනවා. ඇයි එහෙම ඇති වුනේ? ඒ ඇති වුනේ ඒකේ බීජය නිසා. ඒ නිසා ඔබේ දරුවා සාර්ථක වෙනවා නම් ඔබගේ යන්ස උපකාරයක් ලැබුණා. ඒක ඔබ සතුටු වෙන්නේ ගැන. නමුත් ඒ සියලුම ගෞරවය ඔබට කියලා හිතන්න එපා. ඒ දරුවගේ කර්ම ශක්තියත් එක්ක එන්න තමයි. ඒ විතරක් නෙවෙයි, කෙනෙක් අසාර්ථක වෙනවා නම් අසාර්ථක වීමේදී හිත නරක කරගන්නත් එපා. ඔබ හුඟා ජීවිතය උදව් කළා යාට. නමුත් එයාට යන්න පුළුවන් තැනක් වෙන දුරක් තියෙනවා. ඔබ මහන්සි වුණාට ඔබගේ හැම කෙනෙක්ම රටක නායකයෙක් කරන්න බෑ. රජෙක් ජනාධිපතිවරයෙක් කරන්න බෑ. යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ කර්ම ශක්තියත් එක්ක ඒ වගේම මැදදී නොයෙක් විදිහේ බාධකිනවා. කර්ම ශක්තියෙන් නොයෙක් අකුසල බාධක දුරු කරන්න පුළුවන්. නමුත් සමහර ඒවා පිනතුනේ මෙහෙන් කර්ම වෙනස් කරත් කරන්න බෑ. මේ පිටුන් දන්න අපි නිතර සාකච්ඡා කරන මාතෘකාවක් විදුඩ කුමාරයන් සාක්ෂියන් ඝාතන කිරීම. කුසලයිතුමාට පුතෙක් හිටියා විදුඩ කියලා. මේ විදුඩ කුමාරයාගේ ලොකු වෛරයක් තිබුණා සාක්ෂියන් එක්ක, බුදුහාමුදුරගේ ඥාතින් එක්ක. මේ විදුඩ කුමාරයා උත්සාහ කළා සාක්ෂියම ඝාතනය කරන්න. ඔහු ඒ සඳහා සූදානම් වෙලා යුද පිරිස සමග එන්න හදනකොට බුදුහාමුදුරෝ කලින්ම එක දැනගෙන තමගේ ඥාතින් මේ හානියක් කරන බව දැනගෙන ඒ විරුඩ කුමාරයන් මාර්ගය ආසන්නේ ගසක් මුල උන්වහන්සේ වැඩ හිටියා. මේ අවස්ථාවේදී විරුඩ කුමාරය අහන බුදුහාමුදුරනේ, ඇයි උන්වහන්සේ පාරේ ඉන්නේ මේ ගහක් ඇද කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා විරුඩ කුමාරය, මං ඉපදෙච්ච ඥාතින් එන සාක්ෂිය වංශිකයන් ජීවත් වෙන කිමුල්ලකින් එන සුළඟක් මට සෝයක් කියලා. විරුඩ කුමාරයා බුද්ධිමත් කෙනෙක් කියලා තේරුම් ගත්තා. බුදුහාමුදුරනේ තමන් කරන වැඩේ දැනගෙන මේකට අකමැතියි කියලා. ආයි පිරිසක් එකයි හැරිලා ගියා. දෙවනි දවසෙත් මේ වගේම ආවා. එදත් බුදුහාමුදුර වගේම ගහක් මුල හිටියා. එදත් කුමාරයා ආපසු හැරිලා ගියා. තුන්වෙනි දවසෙත් මිනිතු එන සූදානම් වුණා. බුදුහාමුදුර තුන්වෙනි දවසේ ගියානේ. තුන්වෙනි දවසේ බුදුහාමුදුර බැලුවා ඇයි මෙච්චර වෙද්දි? ඇයි මෙච්චර වෙද්දි? මෙච්චර වලක් පට හදාදී ඇයි යන්නේ යන්නේ මේ කුමාරයෙක් ඉන්නේ කියලා. උන්වහන්සේ තේරුම් ගත්තා මගේ ඥාතීන් තමයි. ඥාතීන් වුණත් මේ ඥාතීන් සමූහ වශයෙන් සමූහයක් වශයෙන් මේ පිරිස මාගේ දෙය කරපෝ ඉතාම බලවත් කර්මයක් තියෙනවා. ඒක දැන් විපාක දෙන ආසන්න මොහොත. බුදුහාමුදුරුවෝ තුන්වෙනිදාට ගියේ නැහැ. විරුඩ කුමාරයා යුදසෙනග සමග ශාක්‍ය වංශිකයන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ඝාතනය කළා. ඉතාම ටික දෙනෙක් හැරෙන්නට මුළු වංශයක්ම ඝාතනය කළා. බුදුවරයෙකුට වරක් ගන්න බැරුණා. මුගලන් මහරහතන් වහන්සේ අර කුටියක් තුලින් අවස්ථාවේදී උන්වහන්සේට සෝරු සමූහයක් ඇවිත් උන්වහන්සේට හානි කරන්න සූදානම් වුණා. මුගලන් හාමුදුරු කෙනෙක් ඉරිදි බලවලින් බුදුහාමුදුරන්ට විතරයි දෙවෙනි වෙන්නේ. හිටපු කුටියේ දොරේ සිදුරෙන් යතුරු දාන සිදුරෙන් උන්වහන්සේ ඉවත් පිට වැළලියා. අවිඥාවට මුණ දීලා ශරීරය පුඩම් කළා, සිදුරෙන් තනලා ගියා. දෙවනි දවසේ කුටියේ නමට අර වගේම පිරිස ආවා. දෙවනි දවසේ අර වගේම ගියා. තුන්වෙනි දවසේ අර වගේම ආවා. උන්වහන්සේ බැලුවා මොකද හේතුව කියලා. කර්මයක් මගහරින්න බෑ මොන දුන්නා. නමුත් උන්වහන්සේට කායික වනතුරක් කායික පීඩාවක් නැත, මානසිකව තමන්ගේ පීඩාව ගත්තේ නැහැ. උන්වහන්සේ මානසික දුක් පීඩාවෙන් නිදහස් වුණා. පින්නතුනේ බුදුහාමුදුරන්ටවත් බැරුණා නම් සමාන කර්ම වළක්වන්න. ඉරිදි බලවලින් ඉහළටම ගිහිපු මුගලන් හාමුදුරන්ටවත් සමාන කර්ම වළක්වන්න බැරුණා නම් අපේ ජීවිතවල ස්වභාවය මේක පිනතුලිය. සමහර දේවල් ඔබ ගන්න තින්කන් නිසා, දෙන දාන නිසා, රකින්න සීලය නිසා, වඩන භාවනා නිසා ඔබේ උපා කර්ම ශක්තියෙන් දුර්වල කර්ම ශක්තියෙන් තවත් දුර්වල වෙලා යනවා. කුසල කර්ම ශක්තියෙන් වැඩි වෙනවා. හැබැයි ඒව කරද්දිත් පිනතුලිය ඔබට ලෙඩක් වෙනවා නම්, ඔබේ ළඟම ඥාතියට දුක් පීඩා එනවා නම්, කිත් පීඩා එනවා නම්, කලින්ම මේ අර්ථය තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ දුක් පීඩා වලින් මානසිකව නොවැටෙන්න පුළුවන් විදියට මනස දැම්මම හදා ගන්න. ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ හදන්න බෑ අපට. දැම්ම මේව ගැන හිතලා තියන්න. ළඟම ඥාතියෙන් ලෙඩ වෙන්න පුළුවන්, අනතුරුවට පත් වෙන්න පුළුවන්, Tamanට කලින් අතේමිට ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. කලින්ම එක මොහොතක් හරි හිතලා තියන්න. එහෙම වෙන්න කියලා කියන්නේ අපි. නමුත් ඕනම මොහොතක අපට වෙන්න පුළුවන්. එකම දරුවා ඉන්න කෙනාට සමටේ දරුවා සමට ජීවිතය හැමෙච්ච අවස්ථා තියෙනවා. එයාගේ කර්ම ශක්තිය නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා, අත්තායත්තනෝ වදාතෝ තමන්ට පිළ තමන්මයි. අත්තදීපා විහෙත වික්ඛවේ අත්ත සරණාන අඤ්ඤ සරණා ධම්මදීපා වික්ඛවේ විහෙත ධම්ම සරණාන අඤ්ඤ සරණා. ඔබට තියෙන එකම රැකවරණය, ඔබට තියෙන එකම පිහිට ඔබේ හිතයි. ඔබට තියෙන එකම රැකවරණය, එකම පහන, එකම දිවයින ධර්මයයි. ඒ නිසා තමයි සිත් මේ සද්ධර්මය පහනක් කොට, දිවයිනක් කොට, පිළිසරණක් කොට වාසය කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කොහොමද අපේ හිත අපට පිළිසරණ කරගන්නේ? අපේ හිත ධර්මය පිළිසරණ කරගත්තේ වෙන්නේ ධර්ම ශ්‍රවණය තුළින්, මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තුළින් අපේ දැක්ම වෙනස් කරගන්න එක. ඒ දැක්ම වෙනස් කර ගැනීමෙහි ප්‍රධාන අංශයක් තමයි අපි මුලින් සඳහන් කරපු ආකාරයට මේ පටිසම්පාදය හේතුඵල ධම නුවණින් දැකීම කියන එක. අපට නිතරම දුක් වේද ඇතිවන්නේ අපි කලින් සඳහන් කරපු ආකාරයට අපට අස්සන්නාසාදී ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු ශනිතව ඇති වෙලා නිරුද්ධ වෙච්ච එක අතීතයට යනවා. ඒ අතීත එක නැවත වර්තමානට අරගෙන ඒක වර්තමාන අධ්‍යක්ීමක් විදියට අත්විඳින ස්වභාවය. මෙන්න මේක ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් නම් යම් සිතුවිල්ලක් අතීත අධ්‍යක්ීමක් ගැන හිතනකොට අපට මොහොතින් හිතන්න පුළුවන් නම් දැන් මේ වර්තමාන එකක් නෙවෙයි මේ අතීත එකක් අපි විඳින්නේ කියලා හිතනවා නම් පින්නතුනි මෙන්න මේක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. මේකට කියන්නේ සම්මා සතිය දිනු කිරීම කියලා. ඒක දිනු කිරීමක් එක්කම අනිත්‍යයෙන් ප්‍රඥාව දිනු කරන්නත් ඕනේ. ඒ ගත්ත අරමුණක් මේ වර්තමාන මොහොත හටගෙන නිරුද්ධ වෙනවා කියන එක මෙතන හේතුඵල ධම්ම දකින්න. As I mentioned before, we mostly live in the past experience. When we think some kind of experience that we had in our life, when we think about it, we mostly go to that experience which happens in the past. The success that we have in our life depends on how much we are clever to understand that we read our mind when we think about our past experience. Little by little, listening to this message, listening to Buddha's message, practicing samatha and vipassana, practicing tranquility and insight meditation, we develop our mindfulness and wisdom. If we can live in the present moment, seeing, ceasing and arising, that we get experience through our senses, that is one of the most important success in our life. එතකොට මේ අත්දැකීම වර්තමාන අත්දැකීම වර්තමාන මොහොතම දකින්න පුළුවන් නම් අපේ හිත අතීතයේ දුවන ගතියේ ටිකින් ටික අඩු කරගන්න පුළුවන් නම් ඒ වාර ගන්න දිනපතා වැඩි කරගන්න පුළුවන් නම් පින්නතුනේ අපේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ සත්‍යයන් ඉක්මවන්නේ. මේක වෙනස ජීවිතයේ සුවිශාල සුවිශේෂී ජයග්‍රහණය. මේක සුළු පරි ජයග්‍රහණයක් නෙවෙයි. මේ වර්තමාන මොහොතේ අපි හරියට සිත පිහිටුවාගෙන සම්මා සතියෙන් සම්මා ඥාණයෙන් හිටියොත් ඒ ඉන්න මොහොතේ අපට මහලු වීමේ දුක නැහැ. ඒ මොහොතේ අපට ලෙඩවීමේ දුක නැහැ. ඒ මොහොතේ අපිට මරණයේ දුක නැහැ. අපිට ලෙඩවීමේ දුක තියෙන්නේ, අපට මහලු වීමේ දුක තියෙන්නේ, අපට ලෙඩවීමේ දුක තියෙන්නේ, අපිට ප්‍රිය විප්‍රයෝගයේ දුක තියෙන්නේ අවිද්‍යාව නිසා අතීතයේ ජීවත් වෙනතුරු විතරයි. අපේ ජරා ව්‍යාධි මරණ වලින් නෙවෙයි, අපේ දරුවන්ගේ ඥාතීන්ගේ මව දෙමව්පියන්ගේ ජාති මරණත් අපට ඉක්මවන්න පුළුවන්. අපට ඉක්මවන්න පුළුවන්, අපට ජයග්‍රහණ කරන්න පුළුවන් සත්‍යයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි කෙනෙක් මැරුණාම අඬනකොට කොහොමද අනන්නේ අපි? අනේ මේ මැරිච්ච කෙනාට මෙහෙමයි සැලකුවේ, මෙහෙමයි සැලකුවේ කියලා අතීතයට ගිහිලා අතීතයේ ජීවත් වෙලා ඉන්නේ අනන්නේ. කෙනෙක් ලෙඩුණාම අඬන්නේ කොහොමද? අනේ මේ ලෙඩ වෙච්ච කෙනා කොච්චර මොදට හිටිය කෙනෙක්ද? ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් අනේ මේ වෙච්ච දේ කියලා කියන්නේ අතීතයට ගිහිලා නෑ නේද? නැත්නම් අනාගතයට ගිහිලා නෑ. පින්නතුනි මේ මොහොතේ මේ අත්දැකීම වර්තමානයේ අත්දැකීමක් හටගෙන නිරුද්ධ වීමක් කියන එක අපි මේ මොහොතේම දැක්කොත් ඉන්නේ. පින්නතුනි ඒ තැනසා තමයි වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එතනත් තමයි ජීවිතයේ ජයග්‍රහණය කරගෙන යනවා වෙන්නේ. එතනත් තමයි අතීතයේ ඕනම දෙයක් සේ කරන්න පුළුවන්, අනාගතයේ ඕනම කරන්න ඉන්න දෙයක් මතක් කරගන්න පුළුවන්. නමුත් එයා දන්නවා හැම මොහොතෙම ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ අත්දැකීම මෙතෙන්දි හටගත්තා, මෙතෙන්දිම නිරුද්ධ වුණා කියලා. කිසිදු දෙයක් අතීතයෙන් වර්තමානයට ආවෙත් නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේත් නැහැ. පින්නතුනි බුදුදහමෙහි තියෙන ඔබ බුදුහාඳුරන්ගේ හැබෑ සත්‍යය විශ්වාස කරනවා නම් බුදුදහමේ තියෙන වටිනාම වාක්‍යයක් තියෙනවා පාලි. ඒ තමයි අහුත්වා සම්මුතං හෝති හුත්වා නබවිස්සති. අතීතෙන් වර්තමානයට ආවෙත් නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේත් නැහැ. Nothing comes to the present from the past, nothing goes to the future from the present. පින්නතුනි මේ වාක්‍ය අහන්න තමයි අපි මෙතෙක් දුර සසර ආවේ. ඒක අමතක කරන්න එපා. ඔබ විශ්වාස කරනවා නම් දහම මේ වාක්‍ය සුළු කටු වාක්‍යයක් නෙවෙයි. මේ වාක්‍ය අනාවරණය කරගන්න බුදුහාඳුරු කරපු කැපවීම ගන්නද? මේ මහා පොළවේ පස්වලට වඩා ඇඟේ මස්ලිය දන් දෙලා තියෙනවා, මස් දන් දෙලා තියෙනවා. සාගරයේ ජලයට වඩා ලේ දන් දෙලා තියෙනවා. අහසේ තාරකාවලට වඩා ඇස් දන් දෙලා තියෙනවා. මේ යථාර්ථය අවබෝධ කරගන්න. එහෙම කැපවීමක් කරපු ඒ දර්ශනය අහන්න අපේ ඊට නොදෙවෙනි විදියට සතර පින් කරලා තියෙනවා. ඒ පින්හි ආනිසංසේ ඉහළම ආනිසංසය තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීම සහ ඒ ධර්ම ඇතුළත් වන මෙන්න මේ වාක්‍ය තමයි පින්නතුනි ඔබ සතර මෙතෙක් කරපු පින් හැම්බල ඔබ චෛත්‍යයක් හැදුවා නම් ඒ චෛත්‍යයේ පොත පැනදවීම තමයි. ඒ පොතේ චූඩා මාණිකේ තමයි පටිච්චසමුප්පාදය දැක්වෙන මෙන්න මේ වාක්‍යය. අහුත්වා සම්මුතං හෝති හුත්වා නබවිස්සති. අපට යම් අත්දැකීමක් ලැබෙනවා නම් ඒ අත්දැකීම අතීතයේ තියලා මෙතෙන් තාපයක් නෙවෙයි, මෙතන ඉඳලා ඒ අනාගතයට යන්නේත් නැහැ. දැන් අපි නිතර ගන්න උපමාව මේ ශබ්දය ඇහෙනකොට මේ ශබ්දය කලින් මෙතන තිබෙත් නැහැ. සද්දී උනාට පස්සේ ඒක අනවැදට යන්නේත් නැහැ. ඒකම තමයි මේ ඇහෙන් දකින රූපයේ ස්වභාවය. ඒකම තමයි කනෙන් අහන ස්වභාවය. නමුත් අපේ ළඟ තියෙන නොදැනීම නිසා, අවිද්‍යාව නිසා කෙනෙක් බැන්නාම, කෙනෙක් හොදක් කරාම, කෙනෙක් උදව්වක් කරාම අපි ඒක එහෙමම හිතේ තියාගෙන ඒ අත්දැකීම තුළ ජීවත් වෙනවා. ඒක තමයි දුකට හේතුව. කෙනෙක් උදව්වක් කරාම අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මතක තියාගෙන යට ප්‍රතිපකර කරන්න, ඒක හොඳ දෙයක්. නමුත් ඒ අතීතයේ ඔබ ජීවත් වුණොත්, කෙනෙකු කරපු උදව්ව අතීතයේ ජීවත් වුණොත්, එයා බැන්නොත් ඒ බැන්නගේ ජීවත් වෙනවා. දෙකම එකම විදියට යන්නේ. අපට කෘතවේදීත්වය දක්වන්න පුළුවන් ප්‍රඥාව යුක්තව. කෘතවේදීත්වයේ දැක්වීම මතකයේ තියාගෙන ඉඳීම නෙවෙයි දෝෂය. ඒ මතකයත් එක්ක අපි අතීතයට ගිහිල්ලා අතීත අධ්‍යක්ෂයේ මේ ජීවත් වෙනවා නම් මෙන්න මේකයි දුක කියලා කියන්නේ. මෙන්න මේක දුක බව තේරුම් ගත්තොත් ඒ තැනත්තා පිනුතු මෙතනින් නවතින්නේ නැහැ. ඒ දුකට හේතුව වෙච්ච මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න උත්සාහ කරනවා. ඒ අවිද්‍යාව දුරු කරන්න උත්සාහ කරනකොට යාට මාර්ගයක් තියෙනවා. මේක සුතමය පඤ්ඤාවෙන් ඇහුවට ඇසීමෙන් විතරක් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබ අහලා මෙතනින් නැගිටලා යනකොටම ඔබ සාමාන්‍ය කෙනෙක් පාරට යනකොට. හැබැයි ඔබ මේ දහම එක්ක ජීවිතේ ඔබ මේ දහමෙහි ආලෝකය තමගේ ජීවිතයට දල්වාගෙන ගියොතින් ඔබ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඔබේ ජීවිත අධ්‍යයනය බවට පත් වෙන එක චින්තාමය ප්‍රඥාව බවට පත් කරගන්නවා. ඒ චින්තාමය ප්‍රඥාව භාවනාමය ප්‍රඥාවකින් ස්ථාවර කරගන්නට ඕන. සමත විදර්ශනා භාවනා වඩමින් අපි පියවරින් පියවර මේකේ ස්වභාවය, මේ වර්තමානයේ ජීවත් වන ස්වභාවය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. ඒකේ ප්‍රතිඵල ලැබෙන පින්තුනේ වඩපු ප්‍රමාණයට, දැනගෙන හිටිය ප්‍රමාණයට නෙවෙයි. මේක හරියට පෑ ගන්නට වැඩ කරන රැකියාවක් වගේ. දැන් රැකියා වර්ග දෙකක් තියෙනවානේ. මාසික වැඩුප් ලැබෙන රැකියාවක් තියෙනවා, වැඩ ගන්න පෑ ගන්නට වැඩුප් ලැබෙන රැකියාවක් තියෙනවා. මේක පින්නතුනි මාසික ක්‍රමයට පරි ලැබෙන එකක් නෙවෙයි. මේක අත්තම් ක්‍රමයට වැඩ කරපු පෑ ගන්නට වැඩුප් ලැබෙන එකක් නෙවෙයි. ඔබ කොයිතරම් වාර ගණක් මේක හිතුවද, කොයිතරම් මේක භාවිත කරන්න ප්‍රැක්ටිස් කරන කාලය වැය කරාද කියන එක මතයි ඔබට රිසල්ට් එකෙන්. දැනගෙන හිටියට ප්‍රතිඵල විතරක් නෙවෙයි. හැබැයි දැනගෙන ඉඳීම ඉතාම වටිනවා. හරියට මේ ධර්ම මාර්ගයේ, ඒ ධර්ම මාර්ගයෙන් අපි ඉදිරියට යන්නට ඕන. ඒ සඳහා හැම පැත්තෙම තමන්ගේ කුසල දහම් සත්පුරුෂකම් හැම පැත්තෙම ශක්තිමත් කරගන්න. වැඩි හිටියෙක් දැක්කම වඳින්න, ගරු කරන්න, හැම පැත්තෙම උදව්වට එක කරන්න. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා අපි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ නිකන් නෙවෙයි, බොහෝ පින්දහම් කරලා. ඒ අතර අපි හැම දෙනෙක්ම ත්‍රිහේතුක ප්‍රතිසන්දියකින් ඉපදිච්චාය. ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මානසික මට්ටමින් ඉපදිච්චාය තමයි ඔබ හැම දෙනෙක්ම. ඔබත් ඔබගේ ළඟ ඉන්න සිටි දරුවා හැම දෙනෙක්ම මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉපදිච්චාය. ඒ නිසා තමයි ඔබට හොඳ රූප සම්පන්නය ලැබුණේ, ඇස් කන් ආසාදී හොඳට පේන්නේ, හොඳ බුද්ධියක් තියෙන්නේ. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැතුණා නම් එකක් හරි අඩු වෙනවා. එක්කෝ ආබාධිත වෙන්න තිබුණා, එක්කෝ අංග විකල වෙන්න තිබුණා, එක්කෝ මන්ද බුද්ධි වෙන්න තිබුණා. ඒ තුනම වැළකීලා ඔබ මේ මට්ටමෙන් අද ඔබ ඉන්නේ. ශාරීරික රෝගී වෙන්න පුළුවන්, කැමති ඇඳ ඉන්න පුළුවන්, ඒකත් ගැටලුවක් නෙවෙයි. බුද්ධිය තමයි වටිනාම දේ, කන්ද ගැසීම තමයි වටිනාම දේ. ඒ දෙක සහිතව ඔබ ඉන්නව නම් ඔබේ භාග්‍ය ඔබගේ වටිනාකම කියලා නෙම කරන්න බෑ. එනිසා තවදුරටත් මේ මිනිස් ආත්ම භාවයේ ස්ථාවරත්වය ඔබ රැක ගන්න නම් හැකිතාක් දුරට ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරලා ජීවත් වෙන්න. ලෝභය අඩු වෙන විදියට පරිත්‍යාගශීලී වෙන්න, ද්වේෂය අඩු වෙන විදියට මෛත්‍රී සහගත වෙන්න, මෝහය අඩු වෙන විදියට කර්මය පිළිබඳව හේතු බල දහම පිළිබඳවත් අනිත්‍යතාවය පිළිබඳව දැනුම ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ ඔබ මිනිස්සෙක් වශයෙන් ඉන්න කැමති නම් ඔබ මිනිස්සෙක් වශයෙන් දැන් ඉන්නවා කියන්නේ මොකද්ද? ඔබේ කොයි මොහතක මිය ගියත් කොයි මොහොතේ මෙතන වීසා එක කැන්සල් වුණත් ඊළඟට අලුත් වීසා එකක් මීට සමාන එකක් හම්බ වෙනවා. බය වෙන්න දෙයක් නෑ. එනිසා මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. බය වෙන්න දෙයක් නෑ. අනාගතය ගැන අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. ඔබ මේ ගතිගුණ ටික හඳවගෙන ඉන්නවා නම් හැබැයි පිනතනි බුදුහාමුදුරු කෙනෙක්ගේ ධර්මයක් කියලා කියන්නේ මිනිස් ආත්ම භාව විතරක් පැඳිලින් එකක් නෙවෙයි. මේකට වඩා තවත් පීවරක් තමයි ඉදිරියට යන්න පුළුවන්. මනුස්ස ශරීරයක් දරාගෙන දෙවි කෙනෙක් වශයෙන් ඉන්න ක්‍රමයක්ත් තියෙනවා. ඔබ කැමති දෙයකට මනුස්ස ශරීරයක් දරාගෙන දෙවියන්ගේ මානසිකත්වයක ඉන්න කැමතිද? ඔබ කැමති වුණත් අකමැති වුණත් තමයි ඒ ක්‍රමයෙන් තහගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන අකමැති කෙනෙක් නෑ එතන කවුරුවත්. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ක්‍රමය මොකද්ද කියලා මාතා පෙත්ති බලන් ජන්තුම් කුලේ ගෙට්ටා පචායනං සංහන් සකිල සම්භාසන් පේතුනෙය පහයිනම් මච්චේර විනය යුත්තන් සච්චං කෝදා බිබුන්නරන්. මනස ශරීරයක් දරාගෙන දෙවියෙක් වෙන ක්‍රමය සක්‍ර දේවේන්ද්‍රය වෙන්නට සක්‍ර දෙවියෙක් පුරන සත්ත වස කද පිළිබඳවයි මේ ගාථානි කියන්නේ. ලක්ෂණ හතක් පුරනවා සක්‍ර දේවේන්ද්‍රෙක් වෙන්න, දෙදෙව් ලෝක අධිපති දෙවියෙක් වෙන්න ගුණධම් හතක් පුරනවා. මොනවද? මාතා පෙත්ති බරන් ජන්තු මව්පියන් හොඳට පෝෂණය කරනවා. කුලේ ගෙට්ටා පචායන තමන්ගේ කුලේ ඉන්න වැඩි හිටියන් වයසින් වැඩි අය සීනාදී ගුණෙන් වැඩි හිටියන්ට විතර පුදනවා. සංඝං සකිල සම්බහසං ප්‍රිය වචන කතා කරනවා. පේසුනේ යම් පහයනන් කේලම් කියන්නේ නැහැ. අනිත් අය ભેදවන දේවල් කියන්නේ නැහැ. පේසුනේ යම් පහයනන් මච්චියන විනය යුක්තං මසුරු මල ගුරු කරනවා. දැඩි ලෝභය හැකි තාක් දුරට අඩු කරනවා. නිතර බාහිරින් ගන්න නෙවෙයි නිතර බාහිරට දෙයක් දෙන්න සෝදානමින් ඉන්නවා. එතකොට ආයෙ බලන්නේ ටික මොනවද කියලා? මාතා පෙත්ති බරන් ජන්තුම් මව්පියන් සැලකීම කුලේ දෙක්නා කචායනන් වැඩිහිටියන්ට ගරු කිරීම සන්න සකිල සම්භාසන් ප්‍රියවචනය පේසුනෙය පහයිනම් කේලන් නොකීම මච්චේර විනයුත්තම් මසුරු මල දුරු කිරීම සච්චං සත්‍ය වචන කතා කිරීම කෝදා විගුණරන් ක්‍රෝධය දුරු කිරීම අමනාප කණ්ඨිකෙන් දෙක දුරු කිරීම මෛත්‍රිය වැඩීම. මෙන්න මේ හත ගැන මොනවද? මව්පියන් සැලකීම, වැඩිහිටියන් ගරු කිරීම, ප්‍රිය වචන කතා කිරීම, කේලම් නොකීම, ඇත්ත කතා කිරීම, ක්‍රෝධය දුරු කිරීම, මසුරු මල දුරු කිරීම. මෙන්න මේ කරුණෝ තමන්ට දවසට වැඩි වාර ගානක් හිතනවද? ඒ කරුණෝ සමග ඒ කරුණෝ තමගේ ජීවිතය කරගෙන ඉන්නවද? ඒ මොහොතේ ඒ මට්ටමට පින්නතුනි ඔබට ඔබේ ලෙඩ දුක් මතක් වෙන්නේ නැහැ. ඔබට අනිත්‍ය දැනපුව මතක් වෙන්නේ නැහැ. ඔබට නොලැබී සිටවල ගැන දුක් වෙන්නේ නැහැ. ඔබේ සමීපතම ඥාතීන්ගේ අසාර්ථකත්වය මතක් වෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම ඔබ ජීවත් වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයේ ජීවත් වෙන මානසිකත්වයේ. මනුෂ්‍ය ශරීරයෙන් දරාගෙන දෙවියෙක් වෙන ක්‍රමය. හැබැයි අපි එතනිනුත් නවතින්නේ නැහැ. අපි තවත් ඉදිරියට යනවා. බුදුහාඳුනගේ ධර්ම කියලා කියන්නේ ස්වර්ග මාර්ගය විතරක් කියන ධර්මයක් නෙවෙයි. ඒ ස්වර්ග මාර්ගයේ තවත් පියවරක් තියෙනවා. ඕනනම් බ්‍රහ්මයක් වගේ ඉන්නත් පුළුවන්. කොහොමද බ්‍රහ්මයක් වගේ ඉන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ මට්ටමට හැකි තාක් දුරට හිත දියුණු කරන මට්ටම ඔබ ඉන්නවන් නම් ඔබට සතර බ්‍රහ්ම විහරණෙහි දවසට වැඩි වාර ගණනක් හිතෙනවා නම් ඔබ ඉන්නේ ලෙඩ වෙන මහලු වෙන මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ලෙඩ නොවන මහලු නොවන බ්‍රහ්ම මානසිකත්වයක් එක්කයි ඔබ ඉන්නේ. ඔබේ සතුට එන්නේ නම වැඩි වෙනවා. නමුත් වෙනතනේ බුදුහාඳුරගේ ධර්ම කියලා කියන්නේ එතනිනුත් නවතින්නේ නැහැ. එතනිනුත් නවතින්නේ නැහැ. ඔබ තාමත් ඉහෙලට තියෙනවා. එතනිනුත් ඉක්මලා මේ පරිසම්පාදයේ හට ගැනීම නිරුද්ධ වීම දකින නේතකම නේසෝහමස්මි නමේසවත්තා කියලා මේ පංච උපාදන ස්කන්ධය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා නොගන්නා මානසිකත්වයකින් දැක්මකින් ඔබට ඉන්න පුළුවන් නම් අපිට තේරෙන වචන වලින් කියනවා නම් ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මේක මගේ කියලා මේක වෙනස් වෙන්නේ නැහැ කියලා මේක දිගට මේක විදිහට පවතිනවා කියන දැඩි මතය දුරු කරලා ඒකේ යථා ස්වභාවයේ ශනිකව දකින්න පුළුවන් ඉදී ඔබ ඉන්නවා නම් ඔබ සෝතාපන්න කෙනෙක් බවට පත් වෙනවා. අපිට සෝතාපන්න මට්ටමට හිත දිනු කරන්න පුළුවන්. අන්න ඒ දැක්මෙන් ඉන්නකොට අපිට කාමරාගයේ පටිගයේ කියන චෛතසික දෙක කෙලෙස් දෙක තව දුරටත් දුරු කරන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි සකදාගන්නේ කියලා කියන්නේ. ඒ කාමරාගයේ පටිගයේ දෙක සම්පූර්ණයෙන් බැහැර කිරීමට කියනවා අනාගාමී කියලා. ඒ කාමරාග පටිගයේ දෙකත් එක්ක රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඉතුරු සංයෝජන ටික ප්‍රඥිනක රහතන් වහන්සේ කොහොමද ලෝකෙ දෙස බලන්නේ? අපිට එක විදිහ අන්දැකීමට එන්න බෑ. ඒකට මාර්ගයක් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා අරසංග මාර්ගය කියලා. හැබැයි විටින් විට රහතන් වහන්සේ කෙනෙක් විදිහට වනම් ජීවත් වෙන්න පුළුවන් යන දෙනවා. බොරුවට නෙවෙයි ඇත්තටම. කොහොමද ශනිකව පින්න තුනි හිතන්න පුළුවන් නම් මේ අත්දැකීම ශනිකව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා අස්මින් සති ධම්මෝති අස්මින් අසති ධම්මෝති කියලා මේ හේතු ටික තියෙනකොට තියෙනවා එතනම නිරුද්ධ වෙනවා කියලා වර්තමාන මොහොතේ හරියට පෙර පසු නොවේ යම් අත්දැකීමක් ලැබෙනකොටම ඒ ගැන හිතන්න පුළුවන් ඉදේ මානසිකත්වයක ඉන්නව නම් ඒක තමයි රහතන වහන්සේගේ අත්දැකීම. පින්වතුනි මේ අත්දැකීමේ සුළු මොහොතක හිටියත් අපේ මොහොතේ මහා බරක් බිමින් තියලා ඉන්නේ. පින්වතුනි මේ මාර්ගයේ එක අතකින් සුතමීය ප්‍රඥාවෙන් කලින් දැනගන්නට ඕන, ඒක නිතර නිතර හිතන්නට ඕන, සමථ දර්ශන භාවනා වඩමින් සතිමත් බව සහ ප්‍රඥාව ටිකෙන් ටික අපි දිනු කරන්න ඕන. ඒක දිනු කරන මාර්ගය තමයි බුදුහාමුදුරේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වතුනි මෙන්න මේ ක්‍රමයට අපට හිතට කෙලෙස් දුක් පීඩා දෙන වෙන විදිහට ටිකෙන් ටික අපේ චින්තනය දිනු කරගන්න ප්‍රමාණය. මේ යෝනිසෝ මනසිකාරය කියන එක පින්වතුනි ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් ධර්ම මාර්ගයේ අවසානය වන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වාම අපි මේක දිනු කරන්න ඕන. ධර්මය අහනකොට හොඳට නුවණින් කෙලෙස් ඇති නොවන විදිහට ධර්මය අහන්නට ඕන. නැත්නම් පින්නතුනි මේ බණටි කොක්කෝම අහලා ඇතැම්මිට හිතර දිච්ච කාරණා විතර අඳුන මතක තියෙනවා. ධර්මයක් ඇතැම්මිට අපට යෝනිසමයස්තන් නොඇසුවති අපට ඇතැම්මිට අපේ දර්ශනයට මොකක් හරි අකමැති දෙයක් කියවුනොතින් ඇතැම්මිට නියම විදිහට දර්ශනයට නොගැලපෙන දෙයක් බණෙදි කිව්වොත් ඒ කුමන වූ හේතුවකින් අපේ හිත නරක් වෙන පුළුවන් ඉතින්ද? එනිසා අපට වටිනාමනේ අපේ හිත ඒ හිතට පින්නතනේ උපරිම සාධාරණය කිරීමයි යෝනිසමනසිකාරය කියන්නේ. සතියට සාධාරණය ඉෂ්ට කිරීමට කියන්නේ සම්මා සතිය දිනු කිරීම කියලා සිහියෙන් ඉඳීම. එනිසා ඔබට වටිනාමනේ මොකද්ද? අපට වටිනාමනේ අපේ සිත. අපේ සිත වටිනාම දෙයක් වෙන්නේ සිතක් තියෙන බව මුලින් තේරුම් ගන්න ඕන. ඒ හිතට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න ඕන. එහෙම එකතු කරොත් තමයි අන්න ඒ ධර්ම එකතු කරගත්තු හිත ඒ තැනත්තාගේ දෙමෝපියන්ට වත් කරන්න බැරි හැමත අර හිත විසින් කරනවා. ඒ හිතට සතිමත් බව නැතුනොත් මොකද වෙන්නේ? දරුණු හතුරෙක්, ඒ වගේම තමන්ගේ හතුරට කරන හානියටත් වඩා හානියක් මේ හිතම අපිට කරනවා. එනිසා තමන්ට ඉන්න හොඳම මිතුරත් හොඳම සතුරත් ඔය තමන්ගේ සිත තමන්ගේ ළඟම ඉන්නේ. එනිසා ඒ හතුර මිතුරෙක් කරගන්න නම්, ඒ සිත මිතුරෙක් කරගන්න නම් ධර්මය හාල සතිමත් බව දිනු කරන්න ඕන. ඒ හිත පිනතුනේ යෝනිසෝ මනසකාරයත් එකතු කරගන්නට ඕන. ඒ හිත ලස්සනට තියාගන්න ඕන. ඒ හිත ලස්සන අලුත තිබෙච්ච සුවඳ හමන මලක් වගේ නිතරම තියාගන්න. ඒ මලට හානි කරන කාටවත් දෙන්න එපා. ඔබට බනින්න පුළුවන්, ඔබට ලැබෙන තියෙන මුදල් අඩු කරන්න පුළුවන්, ඔබ ගැන නොසලකා හරින්න පුළුවන්, ඔබගේ දරුවන්ට හානි කරන්න පුළුවන්, ඔබගේ කීර්තියට හානි කරන්න පුළුවන්, ඔබට ඔබව නොසලකා හරින්න පුළුවන්, ඔබට දෙන කෑම වේලා අඩු කරන්න පුළුවන්. මේ කුමන දෙයක් කරත් පින්නතුනේ ඒ කිසිදු දෙයකින් ඔබේ හිතට පීඩාවක් කරන්න බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැත්නම් අන්න ඒක තමයි ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා නෙ කිසිදු සාර්ථකත්වයක් බුදුදහමේ හැබෑ සාර්ථකත්වයක් පිළිගන්න සලකන්නේ නැහැ. මොකද යන්නේ සියලුම දේවල් අහිමි වෙනවා. අපේ දරුවෝ අපේ ඥාතීන් ගේදර විතරක් නෙවෙයි අපිටම කියලා හදන මේ ශරීරය අපි කවදා හරි දවසක් අත්හැරලා යනවා. ඒ නිසා අපිට කිසිම දෙයක් අන්තිමේදී ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම අත්හැරලා යන්නේ අපිට කියලා අපේ සැඟවේ හිටිය මිතුර අපිත් එක්ක යන ඊළඟ සූදානම් වෙනවා. ඒ තමයි අපි හදාගත්තු අපේ හිත. ඒ හිත පිටුතුල මරණයෙන් පස්සේ අරගෙන යන එකක් විතරක් නෙවෙයි. ඒ හිත හැම මොහොතෙම ජීවත් වෙන මේ මොහොතේ තමන්ට මහත් වූ යහපතක් කරමින්, තමාගේ සතුට උපරිම වශයෙන් තමන්ට ආරක්ෂා කර දෙමින්, තමන්ට උපරිම යහපත කරනවා. ඒ ශරීරය, ඒ මනස අපි ලස්සනට තියාගත්තොත් අපේ ශරීරය ලෙඩ වුණාට, අපේ ශරීරය ලස්සන ටිකෙන් ටික අඩු වුණාට, මහල වුණාට ඒ දේවල් වලින් අපට දුක් පීඩා එන්නේ නැහැ. අපි ඊට වඩා ඉන්නේ මානසිකත්වයෙන් ඉන්නේ. පිළිතුරේ ශරීරයේ මහලුකම වුණත් අපට හිතෙන්නේ දැනෙන්නේ අපි ගැන මතක් කරවත ඉන්නේ. දැන් අපේ වයසමත් හිතුවත් නේ මතක් වෙන්නේ නේ. හිතුවත් තමයි ඊට පස්සේ අයියෝ දැන් 50 පැන්න කියලා හිතුණාට පස්සේ තමයි ඉතින් ටිකක් දුක එන්නේ නේ. 40 පැන්න කියලා හිතුවොත් නැත්නම් ඉතින් පොඩි ළමෙක් වගේ ඉන්නවා. ඒ හිතන වටම හරියට හිත පිටව ගත්තොත් ඒ දුක තමයි එන්නේ. ලෙඩක් වුණත් එහෙමයි. දැන් අපි කියමු දැන් ලොකු ලෙඩක් කියේ කියලා. අපි මොකද තාම පරීක්ෂණ වලින් හොයාගෙන නැහැ. ලෙඩක් නැති කෙනෙක් වගේ ඉන්නවා. ඒකෙන් කියන්නේ ලෙඩ නොදැනින්න කියලා. ලෙඩේ හොයාගන්න කමන්නේ ඒකට ප්‍රතිකාර කරන්න. නමුත් ඒ පිළිබඳව අපි නොනින් මෙහෙ නොකරොත් කායික ලෙඩ විඳින වේදනාවට වඩා අපි මානසිකව වර්ධක පීඩා විඳිනවා. ඇතැම්මිට අපි ලෙඩ වෙච්ච කෙනෙක් ලෙඩේ සුව වුණා වෙන්න පුළුවන්. ඇතැම්මිට අපි දන්නේ නැහැ තාම report එක ගන්න ලෙඩේ සුව වෙනවද කියලා. ඇතැම්මිට report එකේ තියෙනම අවුරුද්දකට කලින් ලෙඩේ සුව වෙලා කියලා. මේට අවුරුද්දකටම ලෙඩේ සම්පූර්ණ සුවය කියලා වාර්තා තියෙනවා. එතකොට මොකද හිතන්නේ අපිට? අයියෝ මේ පස්සේ අවුරුද්දම දුක් විඳිනේ ලෙඩේ තිබ්බයි කියලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ලෙඩේ දුක විඳේ කායිකවද මානසිකවද? පින්නතුනේ වැඩිපුර අපි දුක් විඳින මානසිකව. කායිකව ඉතාමට කියන අපි දුක් විඳින්නේ. ඒ නිසා කායික විඳින දුක් පීඩා ටික උනත් අපිට අවම කරගන්න පුළුවන් එකපැත්තක හොඳ කුසල කර්ම ශක්තියෙන් කළා. අනිත් පැත්තෙන් ප්‍රතිකාර කළා. අනිත් පැත්තෙන් සත්පුරුෂයන් ආශ්‍රයෙන් තමට අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මානසික පීඩා ටික සම්පූර්ණයෙන්ම අපිට දුර කරගන්න පුළුවන් අපේ මානසිකත්වයේ ටිකෙන් ටික දිනු කිරීමත් එක්ක. එනිසා ඒ සඳහා පින කිනෝනි සමාජස්ථාරය අපට සුවිශාල උදව්වක් කරනවා. අපිට මනසට දුක් පීඩා ඇති නොවන විදියට තමන් හිතන ක්‍රමය. පිනුත් අපේ ජීවිතේ හුඟක් දේවල් එන්නේ අපේ හොඳට වෙන්නේ. ඇතැමිට ලෙඩ දුකකට පත් වෙන කෙනෙක් එයාගේ චර්යාව වෙනස් වෙනවා දැනෙන්න. සමහර අය ලොකු අනතුරකට පත් වුණාම ඊට පස්සේ විශාල විදිහේ පරිවර්තනයක් ජීවිතේ වෙනවා. ඇතැමිට ලෙඩ වෙච්ච අය කියවනේ ලෙඩ වෙච්ච හොඳයි කියලා. ඒ ලෙඩ වෙච්ච නිසා තමන්ගේ අඩුපාඩුකම් ඔක්කොම හදාගෙන දෙමාපියන සලකන එක, සින්දහම් කරන එක, සිල් ගන්න එක ඔක්කොම වැඩි කරගන්නවා. යගේ ජීවිතේ ප්‍රබල වෙනසක් වෙනවා. පින්නතුනේ ඒක හොඳම අවස්ථාව. පටාචාරාව පිටාගුවතින වගේ අය ධර්මයට ආවේ ඇයි? ධර්මයට ආන ජීවිතේ දුක් පීඩා නිසා. පටාචාරාව කියන මරණ හයක් ඉඳෙච්ච කෙනෙක්. ඒ මරණ හයේ ඇත්ති නොවුනා නම් ඇතැමිට ඇයි නිවන් දකින්නේ නැත්නේ? කිසාගුවත විට තමන්ගේ දරුවා හිමි නොවුනා නම් ඇතැමිට තාමත් කිසාගුවත මේ සසරේ ඉන්නවා. පින්නතුනේ ජීවිතේ අභියෝග කරදර තමන් සුභවාදීව හිතලා තමන්ගේ ජීවිතේ ජය ගන්න ආධ්‍යාත්මික ගමන මඟ වෙනස් කරගන්න දිනු කරගන්න ජීවිතේ හැම අත්දැකීමක්ම ප්‍රයෝගික කරගන්න පුළුවන් අපට ඒ සුභවාදීව හිතනවා නම් අපි එනිසා තමන්ගේ ජීවිතය පිළිබඳ හුඟක් දේවල් බලන් ගියාම ඇතැම්ිට ගමනක් ප්‍රමාද වෙන්නේ ඇතැම්ිට එක රැකියාවක් නැති වෙන්නේ ඇතැම්ිට ඊළඟ පියවරේදී ඊට වඩා හොඳ තත්ත්වයක් එනවා එනිසා වෙනසක් නිතරම කුසලියක්ද කියනවා නම් නිතර පිළිහම් කරනවා නම් අපිට ඒ ආශිර්වාදයෙන් නිරායයෙන් අපේ ජීවිතයට ලැබෙනවා අද අප සාකච්ඡා කළේ ප්‍රඥාව ලැබීම සඳහා බෙහෙවින්ම වැදගත් මාතෘකාවක් වන අපි විසින් දියුණු කළ යුතු සතර සෝතාපට්ටි අංග වලින් තාම වැදගත් කාරණයක් වන යෝනිසෝ මනසිකාරය පිළිබඳවයි අද අප සාකච්ඡා කළේ මේ පින්නතොන්ට මෙය සාකච්ඡා කර කරුණු වලින් තවදුරටත් දැනගත යුතු කාරණා තියෙනවා නම් අහන්න පුළුවන් මාර්ග ඵල ලබන්න පුළුවන් භවයන්කෙන් පල්ලෙහාම තැන තැන මනුස්ස රෝගයකට බ්‍රහ්ම ලෝක වර්ග දෙකක් තියෙනවා රූපාචර අරූපාචර කියලා රූපාචර බ්‍රහ්ම ලෝකවලදී පුළුවන් රූපයක් කියන තැනදී පුළුවන් හැබැයි රූප කියන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා අසංඛ සත්‍ය කියන එකක් එතන කයක් තියෙනවා හිතක් නැහැ එතෙන්දී බෑ ඒ වගේම අරූපාචර බ්‍රහ්ම වල රූපයක් නැහැ අහන්න කනක් නැහැ ඒ නිසා බලන්න බෑ. එතන මාර්ග ලබන්න බෑ. හැබැයි මනස ලෝකයේ සෝවාන් වෙච්ච කෙනෙක්. මනස ලෝකයේ සකදාන වෙච්ච කෙනෙක්. මනස ලෝකේ ජනාගම වෙච්ච කෙනෙක් අරූපාචර බ්‍රහ්ම වල ගිහුවොත් එතෙන් යන එක සම්පූර්ණ කරගන්නවා. එයාගේ වැඩේනවා ඒක. ඒක ධර්මතාවයක්. හැබැයි මූලික සෝවාන් බවට පත් වෙන නම් ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ පළවෙනි පියවරට පත් වෙන නම් අඩුම වශයෙන් මනසාත්ම භාවයක හරි ඉන්නට ඕන. ඒ වගේම හොඳ බුද්ධියක් තියෙනට ඕන, ඇසීමේ ශක්තිය තියෙනට ඕන. ඇස් දෙක නොපිනීගත් එක්තර ගැටලුවක් නැහැ, කන් දෙක හොඳට හෙන්නට ඕන. මේ හේතු බල දාම අහන්නට හැකියාවක් තියෙනට ඕන. ඇත්තෙන්ම බුදුහාඳුරු කෙනෙක් වැඩ ඉන්න කාලේ වැඩිපුරම තියෙන මනුස්ස ලෝකේ. හැබැයි දැන් වගේ කාලයක මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකේ තියෙනවා. දිව්‍ය ලෝකේ මාර්ගඵල ලැබපු අය ඉපදෙලා ඉන්නවා ඒගොල්ලන් ධර්ම සාකච්ඡා කරනවා ඒගොල්ලන් තවදුරටත් කඩනවා ඇත්තම විශාල ප්‍රමාණයක් මිනිස්යන්ට වඩා විශාල ප්‍රමාණයක් දෙවියන් බ්‍රහ්මයන් තමයි මාර්ගවලට පත් උනේ අපේ බෞද්ධ සාහිත්‍යයේ ගල විශාල සංඛ්‍යාවකින් දැක්වෙනවා ඔව් ඇත්තෙන්ම මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. අතීතයෙන් වර්තමානට එන්නෙත් නෑ, වර්තමානයෙන් අනාගතයට යන්නෙත් නෑ කියන පදන නිදගෙන තමයි බුදුදහම කර්මයක් විස්තර කරන්නේ. කර්මයට අභියෝගයක් නෑ, බුදුදහමේ කර්ම චක්‍රයට අභියෝගයක් නෑ. අපේ කර්මය අමතක කරලා බලන්න, අපේ ශරීරෙම ගන්න බලන්න. අපේ ශරීරයේ දැන් තියෙන මට්ටම බලන්න. මේ තියෙන මට්ටම එක විට මේ සැත පස් වුණාද? මව කුසින කොච්චර වෙනසක් ආවෙනේ? දිනපතා වෙනස් වෙන්නේ ආවෙනේ? එතකොට කුඩාම කාලේ අපි කියමු ඉපදිලා අවුරුදු දෙකකින් හිටිය කාලේ පින්තූරෙකුයි දැන් අපේ රූපයයි බලලා අපි කිව්වොතින් ඒ කෙනානේ මේ ඉන්නේ කියලා හරිද? යාමද මේ ඉන්නේ? වෙන කෙනෙක්ද මේ ඉන්නේ? ඔව් ඒ කෙනාමත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි. නම් සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මේ රටට ඇවිල්ලා මේ අධ්‍යාපන මට්ටමට එනකොට අපි ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා, එක එක අධ්‍යාපන සුසුම් ලැබලා තියෙනවා. ඒ ඔක්කොම ගැන එකතු කරගෙන තමයි මෙතෙන්ට ආවේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අර අතීතෙක එහෙම තියෙ කියලා. ඒකේ සම්බන්ධයක් තියෙනවා මෙතෙන්ට. හැබැයි මේකෙන් මේ තත්ත්වය අනාගතයට යම් කිසි බලපෑමක් කරනව නැත්තේ නෑ. හැබැයි මේකෙන් කිසිම දෙයක් අතෙන්ට යන්නේ නෑ ඒක. දැන් අපි වතුරට ගලක් ගැහුවාම වතුර යනව වේවුස් යනවනේ. ඒක ගිහින් නැත්නම් වතුර කෙළවරට යන කම යනවා. හැබැයි ඇත්තෙන් මොනවද කියන්නේ දෙන්නේ? මොනවක්වත් කියන්නේ නැහැ. අර වතුර මෙහෙම උස්පන්තිමයි වෙන්නේ. වතුර යන්නේ නැහැ. කොළයක් තිබ්බත් කොළේවත් යන්නේ නැහැ. අපි ගලක් ගහනකොට එතන කොළයක් තිබ්බට කොළේවත් ඉහට යන්නේ නැහැ. කොළේ එතනම උස්පහත් වෙනවා. නමුත් අර රේඛාව යනවා. කඹයක් බලන කඹයක් අතරින් අපි ගසනකොට රේඛාව වගේ යනවා යනවනේ නේ. කඹේ යනවා දෙතෙන්ට. කඹේ යන්නේ නැහැ. ඒ රේඛාව යනවා. නමුත් අර ඊළඟ රේඛාවට මෙතන රේඛාව බලපෑමක් වුණා. අන්නේ වගේ තමයි මේ කර්ම ශක්තිය. අප දැන් කරන කර්ම ශක්තිය ඊළඟ මොහොතට උපකාරයක් වෙනවා. නැත්නම් නෑ, සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ කර්ම ශක්තියට ගෙතෙන් තමයි මෙහෙම යනවා කියලා. මේක තමයි මේකම ඊළඟ මොහොතට යනවා කියලා කියුවටින් ඒක තමයි නිත්‍යතාවය කියලා. කියන්නේ එහෙම වුණත් අපට සතරේ නික්මීමක් නෑ. හැමදාම අප සතරට ආව වෙන, එහෙම තිරසං අත්වාරි ගෙව වෙන, දිගටම තිරසං අත්වාරි. අපාය ගෙව වෙන දිගටම අපායි. දිවි ලෝකේ වෙන දිගටම දිවි ලෝකේ. ඒ චක්‍රය අපිට බින්නෙන්න පුළුවන්කම තියෙන්නේ මේ අනිත්‍යතාවය නිසා. හැබැයි ඒ අතරේ කර්ම චක්‍රයකුත් යනවා. මේ කරන ක්‍රියාවන් ටික විපාක යනවා අපට. දැන් අපි තවත් උදාහරණයක් ගමු වාහනයක් කියලා. අපි වාහනයක් ගත්තා කියමු මේට අවුරුදු 25කට කලින්. ඒ වාහනේ අරගෙන කාර් එකේ වාහනේ හැපුණ අවුරුදු 10කට පස්සේ. ඊට පස්සේ අපි කොහොම කැලලක් දැම්මා. දොරක් දැම්මා, බොනට් එකක් දැම්මා. කණගදේ රෝදලුත් රෝද දැම්මා. කණගදේ එන්ජිමත් ආයි තිබ්බා. කණගදේ සීට් එකත් අලුතෙන් සීට් එකක් දැම්මා. දැන් තියෙන පරණ වාහනේමද? පරණ වාහනේම සම්පූර්ණයි. එහෙනම් අලුත් වාහනයක්ද? ඈ? අලුත් වාහනේකුත් මේ වෙන නම්බර් ප්ලේට් එක තාම තියෙනවා. දෙක ශ්‍රී වාහනේ තාම එහෙම තමයි. පින්නතුනි, අන්නේ වගේ තමයි අපි උපතේදී නමක් ලැබුණා. ඒ නමේ තාම නම්බර් ප්ලේට් එක යනවා. නමුත් ඒ අතරේ මෙහෙ වෙනස් වෙ යනවා. කෑලි අලුතෙන් එකතු වෙනවා. අලුතෙන් කෑලි දානවා. ඈ, දත් දානවා නේද? කොණ්ඩේ දානවා, ඇස් දානවා. ලේ දන් දෙන ඕව කර කර ඈ ටිකෙන් ටික මේ වාහනේ යනවා. මේක තමයි පින්නතුනි කර්ම චක්‍රය අතරේ. අපි ඇත්තෙම කලින් කෙනෙකු සඳහා කර්ම සම්බන්ධයක් තියෙනවා. කර්ම නිසා තමයි අපි මේ සැතර ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඒ අතීතය ඒ කර්ම ශක්තිය බලපෑම් කරනනේ. අපි කියන්නේ ගණක් ගැහුවාම ඒ ගණ ගහපු නිසා තමයි රේඛා ඇති උනේ. හැබැයි ඒ ගණ ගහපු එකෙන් අර වේවුස් ටික ඇති උනා කියලා ගල ගියා කියලාවත් වතුර දෙන්න ගියා කියලා කියන්නේ නැහැ. අර අතීත කර්ම නිසා අපට මේ මනුසාත්මය ලැබුණා, කල්‍යාණ මිත්‍රන් ලැබුණා, ඔක්කොම ටිකට ශක්තිය ලැබුණා. ලැබුණට එතනින් මෙතෙන්ට ආව දෙයක් නැහැ. ඒ ශක්තිය තවත් දෙයක උපකාරය අපිට එතනම නවතිනවා ඒක. දැන් උදාහරණයක් ඇටියෙද දැන් මේ ශබ්ද ටික දිගටම අපි කරනකොට නැත්නම් අපි කියමු ගිනි පෙල්ලක් රවුමට කරකවනකොට ගිනි පෙල්ලක් කරකවනකොට අපට රවුමක් පේනවනේ. ඇත්තටම රවුමක් තියෙනවද? රවුමක් නැහැ. මොකද තියෙන්නේ නේද? එක ගිනි පෙල්ලක් විතරයි තියෙන්නේ. නමුත් අර වේගය වැඩි නිසා අපට රවුමක් වගේ පේනවා. අන්නේ වගේ තමයි මේ වේගය වැඩි නිසා අර පරණම කෙනා කර්මයට යනවා වගේ පේනවා. ගංගාවක් බලන්න. ගංගාවක් බලන්න. දැන් ගංගාවක් අපි කියමු මහවැලි ගංගා අපිට හැතැම්ම 250 දිගේ කියලා කියනවා. ඇත්තෙන්ම ගංගා දිගද එච්චර? මහවැලි ගඟේ දිග කොච්චරද එහෙනම්? එක වතුර බිඳුවයි දිග. ඈ 60,000 ගානක් දිග ගංගාවක් උනත් දිග එක වතුර බිඳුවයි. ඒ වතුර බිඳුව එකතු වීමේ ප්‍රතිඵලය තමයි ගංගාවක් කියලා කියන්නේ. අපේ ජීවිතයත් ඒ වගේ. එක මොහොතක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිලි එකිනෙකට ළඟින් ළඟින් පිහිටන නිසා අපට ජීවිත කාලයක් කර්ම ශක්තියක් ආදී වශයෙන් අපට පේනවා. හැබැයි එක මොහොතක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිලි මාත්‍රයේ සහ ඒ සිතුවිලි මාත්‍රයක් වෙනස් වෙමින් අනිත්‍යතාවට පත් වෙමින් විපරිණාමයට පත් වෙමින් තියෙනවා. ඒක සම්බන්ධයක් තියෙනවා. කර්ම සම්බන්ධයක් තියෙනවා. කර්ම සම්බන්ධ නැහැ කියලා කියන්නේ නැහැ. බුදුහාම දේශනා කළ මහන්සිය මේ ආත්ම භාවය මෙහෙම හිටියා. දේවදත්ත හඳුර මෙහෙම හිටියා. ආනන්ද හඳුර මෙහෙම හිටියා. සරෝජ් හඳුර මෙහෙම මාත්‍යක හිටියේ කියලා අතීත ආත්ම භාව ගැන කියලා තියෙනවා. හැබැයි කිව්වයි කියලා ඒකේ නාමය කියලා නැහැ. වෙනත් කෙනෙක් කියලාත් නැහැ. ඒ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය තිබ්බට ඒ හැම මොහොතම හටගෙන නිරුද්ධ වෙන දේ ඊළඟ මොහොතට උපකාරයක් කළා ඒක එතනම නවතිනවා. පින්නතනේ කර්ම චක්‍රය අපි මේකෙන් බැහැරව හඳුනා ගත්තොත් ඒක දිගවන යන සත්‍යයේ කර්ම නිවෙනවාය කියලා මතයට ආවදී බුදුහාමුදුරුවෝ කියනවා සම්බාස සූත්‍රය කියවලා බලන්න මජ්ක්‍ධිම නිකාය දෙවනි සූත්‍රය යම් කිසි කෙනෙක් කියනවා නම් මේ එකම සත්‍යයේ දිගින් දිගටම කර්මය විඳිනවාය කියලා කියනවා නම් ඒක දෘෂ්ටි විසෝකයක් දෘෂ්ටි කාංකාරයක් සම්පූර්ණයෙන්ම සසර මන් මුලා වීමක් කියලා. එකම සත්‍යයේ දිගින් දිගටම යනවාය කියන මට්ටමේ ඉන්නවා නම් දැන් සාමාන්‍ය වටින්නේ අපි කියන සින්දහම් කරන්න සසරට යනවා කුසල් දහම් යනවා කියලා ඒක සමත සත්‍යයක්ම අපි කියනවා. නමුත් පරමාර්ථ සත්‍යයට එද්දී අපි අර සාස්ත්‍ර දෘෂ්ටියෙන් අපි ඉක්මවල යනවා. දිගටම මේ සත්‍ය යනවා කියලා කිව්වොත් ඒක එක්ස්ට්‍රීම් එකක් ඒක අන්තයක්. ඒකට කියන සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. ඒ වගේම වෙනත් සත්‍යේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා අන්තයට කිව්වොත් ඒක සංකේතයක්. ඒකට කියන උච්ඡේදය කියලා. ඒ අන්තයට බුදුදහම වැටෙන්නේ නැහැ. ඒකට කියනවා දහම ඉක්මවල යෑමක් කියලා. කුද්දකනිකායේ ඉතුත්තර කාලයේ තියෙනවා දික්ටිගත කියලා සූත්‍රයක්. ඒ දික්ටිගත සූත්‍රයෙන් කියනවා මෙතන කිසියම් දෙයක් නැහැ කියලා අන්තයකට ගියොත් කෙනා එයා විභව තණ්හාවට යනවා. එයා උච්ඡේද දෘෂ්ටි යනවා. එයා මේ දහම ඉක්මවල යන කෙනෙක් කියලා. එයාට මේ දහම අහුවෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ දෙකෙන්ම නික්මෙලා අස්මින් සති ධම්මෝති හේතු දෙක තියෙනකොට තියෙනවා හේතුක නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන පටිච්ච සම්පාදය හේතුඵල ධර්ම මත ඉඳගෙන තමයි බුදු දහමේ මේ යථාර්ථය කර්මය පුනර්භවය මේ කරුණු විස්තර කරන්නේ. එකම සත්‍යය කියලා කියන්නේ නැහැ වෙනත් කෙනෙක් කියලා කියන්නේ නැහැ. ඒ දෙකම අන්ත. එකම සත්‍යය කිව්වොත් සාස දෘෂ්ටි කියන්නේ. වෙනත් කෙනෙක් කිව්වොත් උච්ඡේදයට යන්නේ. එයාම කියන්නේ නැහැ වෙනස් නෑ. අපි කියමු දැන් පොඩි කාලේ මගේ පින්තූරේ අරගෙන මෙයාමද කියලා කිව්වොත් එහෙනම් ඒක අවශ්‍ය වෙනවද නැද්ද? වෙනස් කෙනෙක් කිව්වොත් එහෙනම් මෙයාට මට මොනවක්වත් අමතක වෙනවද නේද? එකක් හට ගන්නවා තවත් එකට උපකාරයක් කරන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් කඹය ගසනකොට මෙතන ඇති වෙන රේඛාව ඊළඟට උදව්වක් කරලා නවතිනවා ඒක. සතරම දිගට යන්නේ එහෙමයි. ඒක නවතින්නේ භවයට යෑම නැතර වෙච්ච දවසට. භවය කියලා කියන්නේ අපි යමක් හිතනකොට ඒ සිද්ධියට අපි ගිහිල්ලා එතන ජීවත් වෙන සූදානම් නම්. ගෙදර ගැන හිතනකොටම අපි ගෙදර ජීවත් වෙනවා නම් නැවත භවයට යන සූදානම් නම්. නමුත් අපි කුසලයක් එක්ක ඉන්නේ නැසකට ලොක් නෑ. නමුත් භවය ඉක්මවල යන කියලා කියන්නේ ඒක සිහි කරනකොටම මේ මොහොතේ හැටිමුණු නිරුද්ධ වෙන අන්දැකීමක් කියලා මෙතන ඉඳන් බැලුවොත් තමයි අපි සසරට නැවත යන එක නවතින්නේ. එතක නැවත යනවා. ඒකල්ම හිත හිතේම වැඩක් නෙවෙයි. හිතන කොට අපි ගෙදර ගිහලා ජීවත් වෙනවා නම් හිතන කොටම ගෙදර ගිහලා ජීවත් වෙනවා නම් අපි අන්න ඒක තමයි භවයට යෑම කියලා කියන්නේ. මෙතන ඉඳන් ගෙදර ફોકસ කරන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් එළියක් අල්ලනකොට කෙලියකි සම්බන්ධව ફોકસ කරන්න පුළුවන් එළිය. නමුත් එළිය අතේ තියෙනවා. අතේ තියලා අතන කරන්න පුළුවන්. නමුත් එළිය අතෙන්ට යන්නේ නැහැ. නමුත් එළියත් එකම අපේ එළිය එතන දිසිකල ගැහුවටින් එළිය අතෙන් යනවා. අපිට අමුත් අතේ නැති වෙනවා. ඒක නේ අතෙන්ටම බඩුව ගියා කියන්නේ. දැන් අපි කරන්නේ ඒ වගේ දෙයක්. අපේ හිත එතෙන්ටම ගෙලින්ම ගියා. නමුත් එතන සිහි කිරීම නෙවෙයි වරද. මතක් වීම නෙවෙයි වරද. දැන් සරුත්හාමර තමන්ගේ අම්ම හොයාගෙන කියලා බණ කිව්වා. බුදුහාමර තමන්ගේ අම්ම හොයාගෙන දිව්‍ය ලෝකෙට කියලා බණ කිව්වා. අනේ ස්වාමීන් වහන්සේල මිහිඳු හාමුදුරුව තමන්ගේ අම්මට ගිහිල්ලා බණ කිව්වා අන්තිම මාසිකේ අම්මත් එක්ක මේ ගියාම ඔයාගෙන ගියා. නමුත් ඒ යන්නේ කලින් තිමිච්ච ලෝකෙකට නෙවෙයි. ගියාට පස්සේ යනකොට ඇතිවන ලෝකයක් ඉදට යන්නේ. දැන් අපි කණ්ණාඩි ළඟට යනකොට යන්න කලින් අපි හිතනවාද කණ්ණාඩි හිතේ කියලා? අපේ රූපේ තියෙයි කියලා කණ්ණාඩි. අපේ කණ්ණාඩි ළඟට රූපේ අපේ පින්තූරේ බලන්න යනකොට යන්න කලින් අපි හිතනවාද මගේ කන්න රූපේ තියෙයි කියලා? නෑ නේ නේ. අපි දන්නවා ගියාට පස්සේ එතන හටගන්නේ කියලා. ඒ වගේ තමයි අපි යමක් දරුවෙන් ගැන හිතනකොට අපි හිතුවකින් මං හිතන්න කලින් උන් දරුවා එතන අපට එක විකම හිතන්න පුළුවන් නම් ඒ සිහි කිරීම මාත්‍රෙන් මේ අත්දැකීම ඇතුනේ කියලා. එතකොට අපි ඒකෙන් නිදහස් වෙමු. දැන් අපි දරුවා බලන්නයි ගෙදරට යන්නේ. අපි උදේ හිටපෝ දරුවා බලන්න යන්නේ. ඒක හරියට කණ්ණාඩිය මගේ පින්තූරේ තාම තියෙයි කියලා හිතලා එතෙන් යනවා වගේ. නමුත් ගියාට පස්සේ රූපේ නිර්මාණය වෙනවා කියලා කණ්ණාඩිය ළඟට යන එක වරදක් නෙවෙයි. අපි දැන් යනකොට අපි යන්නේ කලින් උදේ ආපු දරුවා බලන්න යන්නේ. ඇත්තෙන්ම දරුවා ඉදින් දැක වෙන පුළුවන් මේ හිඳලා දරුවත් එක කෝල් කරගෙන පුළුවන්. ඒ කුමන ඉන්ද්‍රියකින් දරුවා ගැන අත්දැකීමක් ලැබුණත් ඒ මොහොතේ හටගෙන අත්දැකීමක් කියන එක දකින්න පුළුවන් නම් තමයි අපි බවෙන් නිදහස් වෙන්නේ. එතකන් අපි බවය තුළ ඉන්නේ. හැබැයි සම්මුති සත්‍යයක් ලෝකේ තියෙනවා. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. ඒතකොට සම්මුති සත්‍ය තුළ ඉන්නකොට දරුවෝ ඉන්නවා, දරුවෝ ඉගෙන ගන්නවා, ඉස්කෝලේ යනවා, දරුවෝ රැකියාවක් කරනවා, දරුවගේ උපැන්න සාතිකේ තියෙන ඔක්කොම සම්මුති සත්‍ය. දරුවෝ වරදක් කරොත්ින් දරුවට හිර යන්න වෙනවා. අතීතය අධ්‍යක්ෂකම කියලා හිරෙන්නේ නැහස් වෙන්නේ. උසාවියේ හිර යන්න වෙනවා. ඒ සම්මුති සත්‍ය. ඒ සම්මුති සත්‍යයේ කොච්චර හිටියත් උපරිම වශයෙන් අරෝපාචර ප්‍රාත්මක ඉහට යන විතරයි. මේ බුදුහාමගේ දර්ශනය කියලා කියන්නේ ඒ යථාර්ථය තුල ඉඳගෙන ඊට වඩා ඉහළ දැක්මකින් ලෝකෙ දෙස බලන්නයි මේ ධර්ම කියන්නේ. ඒ ධර්ම අර සම්මුති සත්‍යයට පිටුපහල යන්නේ නැහැ. අපි දැන් මේ පරිසම්පාදයේ වර්තමානයේ මෙහෙ කරමින් ඉන්නේ. මේ මම ඊය කරපු වරද මට ඇති නෑ කියලා මේ ටිකට් එකක් හැම දියලා තියුණොත් ඒක නිදහස නෙවෙයි. වාහනේ වේගයෙන් පදවලා මේ ඒ ටිකට් එක ගහන්න ඕන තමයි. දැන් තමන්ගේ රෙකෝඩ් එකට යනවා ඒවා. ඒ සම්මුති සත්‍ය ලෝකයේ අපි මේ ඉන්නේ. ඒකට පිටපල යන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ තුළ ඉඳගෙන ඒ අනිත්‍යත් එක්ක ලෝකේ සැප දුක් විඳින ගමන් සාමාන්‍ය විදිහට අනිත්‍යත් එක්ක සුවදායි කියන ගමන් අපි ඊට වඩා ඉහළ තලයකට යන්නයි මේ දර්ශනය අපිට කියන්නේ. මේක ලෝකයේ හිතන විදිය, ලෝකයේ විශ්වන කරන විදිය, ලෝකයේ සියලුම දර්ශන කියනට වඩා සුවිශාල වෙනස් දර්ශනයක් මේ. මේක විතරයි, මේක තමයි බුදු දහමේ තියෙන ඩෙන්ටිටි එක, අනන්‍යතාවය. මේක තමයි බුදුරෙක් ලෝකෙට දේශනා කරන දර්ශනය. මේ දර්ශනය අපි මුලදී අහලා දැනගන්නට වර පස්සේ මේකම අපේ අත්දැකීම කොටපත් වෙනවා. මුලදී මේක අමාරුයි අපට, මුලදී වෙහෙස කරයි මේක. නමුත් මේකම අපි අත්දැකීම කරගත්තට පස්සේ මේක තමයි ජීවත් වෙන පහසුම ක්‍රමය බවට පත් වෙනවා. මොකද මේකයි දර්ශනයයි දෙකක් වෙන්නේ අපිට. මේ අපි අහන දේ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒකම තමයි අපේ ජීවිතේ බවට පත් වෙන ඊට පස්සේ. ඒක අපිට වෙහෙසක් නැහැ. ඒක අපිට බරක් නැහැ. අද අපට ලබලා තියෙන දැනුම් ටික ඔක්කොම ඔළුවට බරක්. කොයි මොහොතේ බ්‍රේන් ඩෙත් එකක් කියලා ඒකම තමයි ලියන්නන්නේ. නමුත් මේ අපේ ලබන අත්දැකීම මෙහෙම එකක් නෙවෙයි. මේ අත්දැකීම සම්පූර්ණයෙන්ම අපේ ජීවිත අත්දැකීමකට පත් වෙනවා. ඒ මට්ටමට අපි දුකෙන් නිදහස් වෙන්නේ. වර්තමානයේ දැන් ඇත්තම අපි කලින් කියපු තැනට යන්න වෙන්නේ. කලින් කියපු තැනට අපිට ආය යන්න වෙන්නේ. ඒකේ සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. කලින් එකෙන් මේකට හේතුවක් උපද්දලා කලින් එක එතනම නැතුණා කියන්නේ අපි මේ යන්නේ. ඔය එක හේතුවක් වුණා. නමුත් හේතුව නෙමෙයි ඵලය කියලා කියන්නේ. දැන් එක එක විටිපහනකින් තව විටිපහනක් පත්තු කරන්න පුළුවන්. මේකෙන් මුකුත් කියන්නේ මේකට. මේකෙන් මුකුත් කියන්නේ ඒකට අවශ්‍ය කරන රස්නේ මෙතනින් උදව්වක් කරපිය විතරයි මේකට කලේ. ඒ වගේ පහන් 1000ක්වත් දල්වන්න පුළුවන්. හැබැයි මෙතනින් මේකට උදව්වක් කළා මිසක් මේකෙන් මුකුත් මෙතන ගියා වෙන්නේ නැහැ. මෙතන අඩුවක් වෙන්නේ නැහැ. So we say there is a possibility. Yeah, I just want to know. However, if you say you don't carry it over. I think that this is a need now. If nothing from the... That's what I'm saying here. Because I'm really saying there is a possibility. Yeah. If the past doesn't come to the future and the present and nothing goes from the present to the future, then all the current, all the difficulties that you don't do, then it's not okay. ඇත්තම දැන් මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණේ තියෙනවා කිසිම දෙයක් නැහැ කියලා කියන්නේ ඇත්තෙන්ම. දැන් අම්බුලිවෙන්නේ ඔය එක හැම තමයි. ඒක හැම තමයි. හේතුවක් වුණා කියන එකෙන් කියන්නේ නැහැ මොකද ආවයි කියන එක. හේතුවක් උණයි කියන එකයි ආවයි කියන එකයි දෙකක්. යමක් යමකට හේතුවක් උණා කියන එක සහ දැන් ඔබට හොඳ උදාහරණයක් සාති කියන දේශුවක් හිටියුණා නැ කාලේ. ඒ සාති හඳුරෝ ඉගෙනුවා මේ හිත නැවත බරයකට යනවා නැවත ඉපදෙන්නේ මේ හිතම කියලා. මෙතන ඉන්න සත්‍යයේ මේ හිත ඊළඟ ආත්මවලට යනවා කියලා මේ සාති හඳුරෝ සඳහන් කරා. සනාගරේ තරකේ සාධනලු කියනවා එහෙම බුදුමහමෝ දේශනා කරා කියලා. බුදුහාර මොකද කියන්නේ? බුදුහාඳුර නොසෑහෙන බැන්න සාධනලුන්ට. බැලලා කියනවා මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ ජීවත්වන මොහොතවත් එක මොහොතක ඉඳලා ඊළඟ මොහොතේ යන හිතක් ගැන මම කියලා නැහැ කියලා. ඒකෙන් කියන්නේ වෙන විදිහකට මේ පහළුනේ කියලා. මේක යම්කිසි විදියකට ඊළඟ එකක් උපදවන්න උපකාරයක් වෙනවා. ශක්තියක් වෙනවා. ඒ ශක්තිය වෙලා ඒක එතනම නැති වෙනවා. ඊළඟ එකට උපකාරයක් වෙලා. බුදුදහමෙන් කියන්නේ මේකම මෙතන යනවා කියලා කිව්වොත් මේ දේ ඕනම මෙතනක් තියෙනවා. මේ පෑන මෙතෙන්ට යනවා කියලා කිව්වොත් මේ පෑන මොන මෙතනක් තියෙනවා. නමුත් මේක හේතුවක් වෙනවා කර්මය, අවිද්‍යාව, ආහාරය වගේ හේතු ටිකක් මෙතෙන් ඇති කරලා ඊළඟට උපකාරයක් කරලා මේක මෙතනම නවතිනවා. ඒක තමයි වෙනස. යන්නේ නැති වේග. හැබැයි යන්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැ මේකෙන් මේකට බලපෑමක් කරන්නේ නැහැ කියලා. ඇතැම් විට මේ ආත්ම භාවයේ මිය ගියපු කෙනෙක් ඇතැම් විට මොකක් හරි ලොකු අනතුරකින් මිය ගියා නම් අනතුරු වෙච්ච මේ ආත්ම භාවය වෙච්ච ලපේ ඇතැම් විට ඊළඟ ආත්මයේ ශරීරයත් සම්බන්ධ වෙනවා. ඒ තරම බලපෑමක් තියෙන මේක. ඒකත් අපි පිළිගන්න ගමන් තමයි මේක කියන්නේ. මනතර විතරක් නෙවෙයි මේ නොපෙනෙන මනතර විතරක් නෙවෙයි මේ පේන ශරීරයට හිටන් මේ තරම් බලපෑමක් මේකේ තියෙනවා. බලපෑමක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උපකාරයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහර අය මොහොනේ කළා සමහර අය තේරුම් ගත්ත වැඩි වෙන බලන විට ඒ අනතුරු වලදී ඒ සලකුණ ඊළඟ ආත්ම භාවයේ සිරුවට එහෙම බලපාල දෙන මිනිස්සෙක් වෙලා නම් අනිසතුන් හැමෙම නැහැ. ඒ තරම් බලපෑමක් මේකේ තියෙනවා. ඒ පදනම බුදුනාමයෙන් පිළිගන්නවා. ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ. හැබැයි ඒක කියන්නේ නැහැ මේක මතෙන් ගියා කියලා කිව්ව ගමන්ම බුදුදහමේ තියෙන අනිත්‍යතාවයට බුදුදහමේ තියෙන හේතුඵල ධමයට පරිසම්පාදයට ඉදප්පජතාවයට සම්පූර්ණව පහරවදෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම එනර්ජික්නේ. ශක්තියෙන් තමයි හැබැයි ශක්තියවත් නිශ්චිත දෙයක් ස්ථිර දෙයක් කියලා බුදුදහම කියන්නේ. ඊළඟ ධර්ම දේශනා තියෙන අපි යන හාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ කියන්නේ මේ පංචස්කන්ධය කියලා. දැන් පංචස්කන්ධේ මට තියෙන දැන් අර රූප කියන එක හැමතැනම පේන්න තියෙනවා. බාහිර ලෝකේ. එතකොට අර අනිත්‍යවත් බාහිර ලෝකේ තියෙනවා. දැන් ඒකන පංච උපාදස්කන්ධේ පංච උපාදස්කන්ධය. ඇත්තම රූප කියන්නේ මේ බාහිර තේන රූප විතරක් නෙවෙයි. සබ්ජත් රූපයක්. ශබ්ද රූපයක්. ගන්ධ සුවඳ ගන්ධ රූපයක්. පොට්ටබ රූපයක්. මිනින ස්පර්ශයක් රූපයක් කියලා කියන්නේ. කනට එන ශබ්ද මේ පංච ඉන්ද්‍රියන් වලට මේ ඇතිවන කියලා රූප. ඒ රූප සතර මහා භූත රූප ආශ්‍රයෙන් ඇති වෙන්නේ. ඒ රූපය ඇති වෙන ගමන්ම රූපේ විතරක් නෙවෙයි ඒ රූපේ සජීවී වෙන්නේ වේදනා සංඥා සංඛාර විඥානත් එක්ක. ඒ පහ එකටම යන්නේ. ඒ පහ බාහිරද අභ්‍යන්තරද කියන එක තීරණය වන්නේ ඉන්ද්‍රියට සාපේක්ෂව. ඇත්ත ඉන්ද්‍රියට සාපේක්ෂව මේ අත බාහිරයි. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. රූපය ගත්තොතින් මේ ඇසට සාපේක්ෂව මේක බාහිර මේ අත මගේ මත බාහිරයි. දැන් මගේ අතට කවුරු හරි ගැහුවොතින් මේ ගහ දැන් අපි කියමු පරක්‍රම මහත්තයා මට ගහනවා කියලා. පරක්‍රම මහත්තයා අත කියලා කියමු මේ. ඒතර පරක්‍රම මහත්තයාගේ අත බාහිරයි මෙතෙන් මට. මගේ අත අභ්‍යන්තරයි. හැබැයි මේ අත මෙතන ගහනකොට මේ අත බාහිරයි මේක අභ්‍යන්තරයි. ඒ නිසා බාහිර අභ්‍යන්තර කියන එක මේ පේන ලෝකෙන් කියන්න බෑ අපිට. බාහිර සහ අභ්‍යන්තර කියන එක තීරණය වෙන්නේ මේ ඉන්ද්‍රියට ඇසට කනට ශබ්දයට සාපේක්ෂව. දැන් මේ ශබ්දය මගේම නෑද උනේ. හැබැයි ඒ ශබ්දය මගේ කනට ගියා මේ ශබ්දය බාහිර ශබ්දයක්. තේරෙන්න බෑ නේ කියන්නේ. හඳුන්නේ එතකොට මේ මනස දැන් ඔය මේ මොනවද ඔය දැන් කියන විද්‍යාවට අනුව දැන් ටෙලිෆෝන් එක ගත්තොත් අපිට ශබ්දයක් ඇහෙනවා. ඒ කියන්නේ අර වොයිස් මේල් වගේ දේවල්. ඉතින් ඒවට තියෙන්නේ ඒ මොකක්ද ඒ බලය. ඒ කියන්නේ දැන් මම මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් ඒකේ උත්තරයක් හම්බ වෙනවා. ඉතින් ඒකට අර විඥානය වගේ දෙයක් තියෙනවා. ශබ්දයට විඥානයක් තියෙයි කියලා බුදුහාම කියන්නේ නැහැ. ශබ්දය සජීවී වෙන්නේ දැන් මේ ශබ්දයක් කියන එක ඇහෙන්නේ මගේ කන මේ ශබ්දය මගේ විඥානය වේදනා සංඥා සංඛාර කියන මේ පහම එකතුනහම තමයි ශබ්දයක් කියන එක සජීවී වෙන්නේ. එහෙම නැ එකක් හරි අඩුවොත් මේ ශබ්දය මගේ අත්දැකීමක් වෙන්නේ නැහැ. ශබ්දය හරි ගන්ධය හරි රසය හරි වේදනාව හරි කුමනෝ අත්දැකීමක් ඒ අත්දැකීමක් බවට පත් වෙන්නේ මගේ මනස ඒකට සම්බන්ධ වුණ උතින් විතරයි. හම්බුනේ නම කියන්නේ දැන් ටෙලිෆෝන් එකේ මොකක් හරි වොයිස් මේල් එකක් තියෙනවා කියන අපි මොකක් හරි එක ප්‍රෙස් කරනවා. එතකොට අපිට ඒකට ප්‍රතිචාරයක් දැනෙනවා. ඒ ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය මොකක් කියලා දහන්නේ? ඒක යම්කිසි ක්‍රමවේදයකින් නවීන විද්‍යාව දිනු කරලා ලැබුණු තාක්ෂණයක්. ඒක ගැටලුවක් නෑ. තාක්ෂණයේ ඇතැමිට දෙවිකෙනෙක් හරහා කතා කරන්න පුළුවන්. මනුස්සයෙක් නෙවෙයි. ඒක රෙකෝඩින් එකක් වෙන්න පුළුවන්. ඇත්තටම ඒ වෙලෙම කතා කරන්න පුළුවන්. නමුත් ක්‍රමයක ඇති වෙන රෙකෝඩින් ට්‍රාන්ස්ලේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ කුමන දේ ඇති වුණත් බුදුදහමේ කිසිම දෙයකට අභියෝගයක් නෑ. ඒ ඇතිවන ශක්තිය යම්කිසි විදිහේ ක්‍රමවේදයකින් හඩගත්තු ශක්තියක්. ඒක සජීවී වෙන්නේ ඒක මොකක් වුණත් ඒක ජීවත් වෙන්නේ ඒක ලයිව් වෙන්නේ අපේ කන තිබ්බොතින් අපිට අත්දැකීමක් වුණොත් තමයි ඒක අපේ අත්දැකීමක් වෙන්නේ. ඒකයි අවබෝධ කරගන්න එක අමාරු එක. මේක තාක්ෂණයේ රෙකෝඩින් එකක් මේක වෙනත් එකක් පරිවර්තනය කරලා ආපු එකක් මේක ඉබේම හටගත්තු එකක් කියන එක නෙවෙයි තේරුම් ගන්න අමාරු. ඒක තේරුම් ගන්න පුළුවන් ලෝකේ. ඒක විද්‍යාත්මකව හොඳට තේරුම් ගන්න තියෙන්නේ. අපි කියන එකට අනුව ඒ වචන ගලපලා අලුතෙන් ප්‍රතිග්‍රහණය. ඒ වචන කියන එකට ප්‍රතිචාරයයි මේ බිත්තියට ගහන බෝලේ ආයන එක අතර වෙනසක් නැහැ. අපි බිත්තියට බෝලයක් ගහුවොතින් එනවනේ ආයනේ. ඒ එන්නේ අපි ගහපු වේගයට සාපේක්ෂව නේ. අපි හෙමෙන් ගහුවොතින් එතනම වැටෙනවා. හයියෙන් ගහුවොතින් මෙහාට නේනවා. එතකොට අපි කතා කරන එකට අනුව ඒකේ රෙකෝඩින් එකක් හරි ඒ විදිහට පරිවර්තන වෙන හරි එන එක අවබෝධ කරගන්න එක නෙවෙයි ගැටලුව. ඒක වෙන්න පුළුවන් විවිධ ක්‍රම වලට. ඒක ඉබේ වෙන්නත් පුළුවන් නවීන ක්‍රම වේදයේ දිනු කර වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවයක්. ඒක බුදුදහමේ කොච්චර දිනු කරත් බුදුදහමට අභියෝගයක් නැහැ. බුදුදහමෙන් කියන්නේ ඒක නෙවෙයි. බුදුදහමෙන් කියන්නේ ඒ සබ්දය, ඒ කුමනෝ සබ්දය මේ මොහොතේ මට ආවතින් විතරයි ඒක මගේ අධ්‍යයනයම වඩපත් වෙන්නේ. ඒ ඇතිවන සබ්දය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒක තමයි බුදුදහමෙන් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ. ලෝකයන්ෙත් මිනිස්සු කියන්නේ විද්‍යාඥයන් කියන්නේ ඒක රෙකෝඩින් එකේ තිබ්බා, ඒක කලින් ඔක්කොම ප්‍රොසස් කරලා තිබුණා, ඒක ඔක්කොම සමුත් කන්වෙන්ෂනල් ට්‍රූත් එකනෝ ඒක හරි. ඒක තේරුම් ගන්නේ අමාරුවක් නෑ. නමුත් ඒක නෙවෙයි බුදුදහමෙන් අල්ටිමේට් ට්‍රූත් එකෙන් කියන්නේ. බුදුදහමේ කියන සත්‍ය තමයි ඒ සබ්දය තමන්ට ලැබෙනකොට ඒක වර්තමාන මොහොතේ හටගත්තු සබ්දයක්. ඒක කලින් තිබිලා හටගත්තු දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන මේ මොහොතේම හේතුත් එක්ක නිරුද්ධ වෙන දෙයක්. ඒක තමයි බුදුදහමේ කියන්නේ. අපි ඉදිරියේ සාකච්ඡා කරන සංගතයන් ඊළඟ සායනාසයේ ධර්මදේශනාට බලාපොරොත්තු වෙමින් ඇති. පින්නතුනි, අපි කරුණ මේ සාකච්ඡා කළේ ගැටලු තැන් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මේක ඇති වෙන්න ඕන. ගැටලු ඇති නොවනොතින් තමයි ප්‍රශ්නේ. මේ කියන දේවල් වලින් මේ පින්නතුනිගේ හිතේ ගැටුමක් තමන් දැනට දක්න දර්ශනයට වෙනස් එකක් ඇති නොවුනොතින් තමයි පුදුම වෙනවා. මොකද අපි මෙච්චර කාලයක් හිතන් ඉන්න විදියටම වෙනස් ධර්මයක් නැහැ බුදුහාම කියන්නේ. අනිවාර්යයෙන්ම මේ ධර්ම කියද්දී හිතේ ගැටුම් ප්‍රශ්න ඇති වෙන්න ඕන. එහෙම ඇති වුණා නම් තමයි තමන්ට අලුත් දෙයක් අහන්න ලැබෙලා තියෙන්නේ. නැත්නම් කලින් දේම අහලා හරියට හරි මන් දන්න දේම තමයි අහුවේ කියලා හවුවතින් තමන්ගේ පුතාට යන හිටිය ගොඩට තමයි වැටිලා යන්නේ. වෙනසක් වෙලාම නෑ තමන්ගේ. මේක කියනකොට මේක මහා පුදුමයි, මේක වෙන්න බෑ කියලා අදහසක් ඇති වුණොතින් තමයි තමන්ට මොකක් හරි මේ ධර්මයේ වෙනසක් ගියේ කියලා අවබෝධයක් තියෙන්නේ. හොඳයි, හරි, සායනාස්සේ බලාපොරොත්තු වෙනවා. දැන් මේ අත්ංගේ මේ ප්‍රශ්න අහන නිසා දෙකින්දකටම ගියේ සායනාස්සේ දැනුවත් කියලා බලාපොරොත්තු ඉඳලා තියෙනවා. හොඳයි, සායනාස්සේ වැඩිම මේ අත්ංග හැම දිනටම අපි තිංගම වදන් කරනවා. මේ රැස් කරගත් උතුම් කුණ දහමන්ගේ බලයෙන් මේ අත්ංග හැම දිනටම නිරෝගී සම්පත් සැලසේවා සේවා විශේෂයෙන්ම අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අපේ ශිලා මහත්මයා මේ දිනවල රෝගාතුරෝ සිටින ඉතින් මේ රැස් කරගත් සියලු කුණ ධර්මයන් එකමාට නිරෝගී සුව පිණිසන් හේතු වාසනා වේවා කියලා අපි සාදුකර ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් කුණ ධර්මයන්ගේ බලයෙන් අපි නම් ඉන්නේ කිය ඥාතින්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනකටම සතර ජීවිතයේ සුවපත් භාවය ලැබේවා කියලා අපි සාදුකර ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පිණිසන් සංස්තේ අපේ හැම දිනකටම මෙලොව ජීවිතේ නිරෝගී භාවය සසස් සුවපත් භාවය ප්‍රාර්ථනා කෝලෝතුම් මොනිමන් සුරයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිසෝකං අන්තු සම්මේති මහණිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බියනතිවෙත්වා සොරින් තැනදෙන සත් සොම්නත්වෙත්වා නිතින් මේ හැම සත් සුවපත්වෙත්වා. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. හතරමාර දක්වා කැමති වෙලාවක් හඳුරන්න කියන්න. ස්විච් එක දාගන්න හඳුරන්න. ස්විච් එක